අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං භගන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සකිත්ත පරියෝදපනං හේතං බුද්ධාන සාසනං තී. සද්ධාවතුනි, පෞදින් බොහෝ දෙනෙක් මනමින් දන්නා ගාථා පාඨයක් පාදක කොටගෙන අද ධර්මානුශාසනාව ගෙන යන සැයි අපි කල්පනා කරන්නේ. මේ ගාථාව ඇසූ පමණින් සමන් දෙන පින්වතුන් අතර සිටින ඔබ කල්පනා කරන්න තේපා අපනම් ඒ ගාථාවක් ගන්නවා, ඒක තේරුමක් ගන්නවා, ලෝකෙ මොනවද අහන්න තියෙන බණ කියලා. ඔබට කටපාඩම් තියෙන අර්ථයෙන් දැක්කල සියලු කවුන කළ යුතුයි. කුසල් පිටස් කළ යුතුයි සමහරයි කියන පරිදි සිදු බමනය කරගත යුතුයි. ඒ සියලු බුදුවරුන්ගේම අනුශාසනාවයි, නැත්නම් නිර්දේශයයි. බලන්න මෙහි තියෙනවා යුතුය කියලා වචනයක්. යුතුය කියන එකේ සිංහල තේරුම වගේම ඉංග්‍රීසි තේරුම ගත්තත් අපි දන්නවා අනිවාර්යෙන් කළ යුතු දෙයක් කියන්නේ. ඒක කළ යුතුමයි කියන්නේ. එහෙනම් මේ සාකාවෙන් කියවෙනදී කරන්න කොහොමද අපි? සාකාවෙන් කියවෙන්නේ මොකද්ද? ඒ කියවෙනදී අපි කරන්නේ කොහොමද? කරන්න අවශ්‍යයි. කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අද අප සාකච්ඡා කරන්න කල්පනා කරන්නේ. පළහතරක් වුණාට ලෝකෘ බුදු පියාණන් වහන්සේ වදාළ සියලු ධර්මයන්ම අපට අවශ්‍ය සියලු ධර්මයන්ම මේ ගාථාව තුළ අන්තර්ගතයි කියලා මම කල්පනා කරන්නේ. නිසා නැනමින් සවන් දෙන්න සූදානම් එන්න ගාථාව පාඩම් කරගන්න නෙවෙයි, තේරුම පාඩම් කරගන්නට නොවේ. මේ ගාථා පද තුනින් කියවෙන කාරණාව බෞද්ධින් වන අප විසින් කරන්නේ කෙසේද කියන එක පිළිබඳව තේරුම් ගන්නට. ධර්මදේශනා ගණනාවක් කර තිබෙන නිසා වෙනත් අවවාදයන්ට කාලයකට නොකර අප දෙලින්ම මේ ගාථාව සඳහා තීරණය වෙනවා. සබ්බ පාපස්ස අකරණ සියලු පව් නොකළ යුතුයි. නොකරන්නට නම් සියලු පව් හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා. ඉලක්කම් පිළිවෙලට ගාලා ඔබට කොතනකවත් නැගසී තිබෙනවාද? සියලු පව් මේ මේවායි කියලා පැහැදිලි කරපු තැනක් නැහැ. එසේනම් කොහොමද අපි සියලු පව් හඳුනා ගන්නේ? ඒ සඳහා සියලු පව් එක්තැනකට සංග්‍රහ කරපු තැනක් අපි හොයන්න ගන්නවා. සියලු පව් වලට මුල් වෙන්නා වූ කාරණා 10ක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. අපි ඒකට සිංහලෙන් කියනවා දස අකුසක් කියලා. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වර්ධව හැසිරීම. ඒවා කයින් සිදුවෙන අකුසල් වශයෙන්. බොරු කීම, හිස් වචන කීම, පරුස වචන කීම, තේලාම් කීම. වචනින් සිදුවෙන අකුසල් වශයෙන්. දැඩි ලෝභයේ බලවත් කෝපයේ මිත්‍යා දෘෂ්ටිය. පැති දෙකීම, මිත්‍යා දෘෂ්ටිය දෙකීම. සිතින් සිදුවෙන අකුසල් හැටියට තමයි සාමාන්‍ය සමාජයේ ගන්න ලබන්නේ. අපි මේක පාලියෙන් දෙකෙන් අන්තර්ගත කරලා ඉන්නවා. පානඝාත, අදත්තාදාන, කාමීච්ඡාචාර, පරුස, පිසුන, මුසා, මිත්‍යා, සහ අවිද්‍යා, න්‍යාප ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. එහෙනම් තමයි අපි ඒක සාමාන්‍යයෙන් පාලියෙන් ලියනකොට විභාගවලට ලියන්නේ. දැන් මේ 10 අපට පාඩම් කරගෙන එදිනෙදා ජීවත් වෙනකොට මේ කටයුත්තක් කරන්න ආපුවම පාඩම් කරගෙන අපි මේ ක්‍රියාවට නගන්නේ ඒ වෙලාවට මෙන්න මේ කාරණේම කරන්න හොඳ නැහැ කියලා අපි කය වචන පාලනය කරගන්න එකද කරන්නේ. එහෙම කරන්න බැහැ කාටවත්. එනම් ඊට ක්‍රමයක් තියෙනවා. සාගරේ නොගිලි ඉන්න කියලා නැත් නිර්දේශයක් දෙනවා නම් එනම් ඔක්ක පීනන්නකෝ වතුර උඩ ඉන්න හැටි කියලා දෙනවා. අද පුත්තන්න ගන්න එපයි කියලා නැත් නිර්දේශයක් දෙනවා නම් එනම් ඒකට අඬුවක් වෙන්න වෙනවා. අඬුව තියද්දී අපිට අත උත්තර ගන්න එක කටයුතු කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ මේ පාපයන් නොකරන ඉන්නට බුදුන් වහන්සේ නොකල යුතුයි කියලා දරණන් නොකර ඉන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා. මෙතනදී අපිට මේ 10 ගැන කතා කරනකොට මේ තියෙන්නේ ඵලය. මේ ඇතුළත තියෙන හේතු වර්ගයක්. එතකොට හේතු නැති කරොත් මේ ඵල නැති වෙන්නේ. එහෙනම් මේ 10ට මුල් වෙන හේතු තේරුම් ගන්නට පුළුවන් නම් අන්නේ හේතු ගාවට ඊළඟට යන්න වෙනවා. දස අකුසල් ගැන කතා කරනකොට ඊට මූලයේ වශයෙන් ඔබ අසා තිබෙන්නේ දන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මුල් තුනනේ. එහෙනම් දස අකුසල් හරි තව කීයක් හරි ගන්න වැඩි කරගත්තාම හරි ඒවා සිදුවෙන්න පාදක වෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය. එනම් ලෝභ දේශ මොහ කොතනද තියෙන්නේ? කොයි මොහොතේ හටගන්නේ කියන එකද ලබකට අවබෝධ කරගන්න වෙනවා. විභාගයට ලියන්නට ලෝභ දේශ මොහ කියලා පාඩම් කරගත්තට ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරු දෙන්න ලෝභ දේශ මොහ අකුසල් මුල් කියලා පාඩම් කරගත්තට ඒ ලෝභ දේශ මොහ තුනම එක මොහොතක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ප්‍රායෝගික වශයෙන් අත්දැක බලන් යනකොට තේරෙනවා මේවා හතරක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එක්වරක ලෝභ සහ මෝහ, තවත්වරක ද්වේෂ සහ මෝහ. මෝහ දෙකේම තිබෙනවා. නමුත් ලෝභ තියෙන විට ද්වේෂ නැහැ, ද්වේෂ තියෙන විට ලෝභ නැහැ. අපි සිංහල වචනයක් හදාගන්නේ ලෝභ යනු අපි කියනවා ආශාව, ඇලීම, තණ්හාව කියන වචන පාවිච්චි කරන්නේ. ඇල්ම. ඇල්ම සහ මුලාව. අනිත් එකේ ද්වේෂ යනු ගැටීම, ගැටීම සහ මුලාව. එතකොට ඇලීම සහ මුලාවෙන් අකුසල් සිදු වෙනවා, ගැටීම සහ මුලාවෙන් අකුසල් සිදු වෙනවා. එහෙනම් මේ සියලු පවුන නොකර ඉන්නට නම් අපට ඇලීම සමුලාව හඳුනා ගන්නට වෙනවා, ගැටීම සමුලාව හඳුනා ගන්නට වෙනවා, ඒයින් වෙන් වෙන්නට වෙනවා. එහෙනම් අපට තේරෙන කාරණයක් තමයි සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් දැක්කල ඒ පුද්ගලයාට කියන්නේ පුතර්ජන කියලා. පුතර්ජන කියන එකේ තේරුමම ඒ ලෝභ දේශ මොහ හඳුරන්නේ නැති ඒවා ක්‍රියාව ප්‍රගණ කියන එක. ඒක පාලනය කරන්නේ නැති කියන එක. මොකද අසුත අපුද්ඥෝ කියන වචනේ මේ වචනේ ඉස්සරහට අරගන්නකොට තේරෙනවා ආර්යයන් වහන්සේලා දකින්නේ නැති ආර්ය ධර්මය හඳුරන්නේ නැති ආර්ය ධර්මයේ අනුගමනය කරන්නේ නැති කියලා. ආර්ය ධර්මයෙන් පරිබාහිර සමාජයේ කටයුතු කරන අයට පුද්ඥන කියලා කියනවා. ඒගොල්ලෝ කරන කියන කටයුතු වලදී හැම එකෙදීම මම මගේ ආත්ම කියන මේ මතය තුලයි ඉන්නේ. ඒ මම මගේ ආත්ම කියන මතය තුළ ඉන්නකොට තමයි දස කුසල් සිදු වෙන්නේ සහ ඊට අදාළ වන්නා වූ ලෝභ මෝහ ද්වේෂ මෝහ වලට බාසුවන්නේ. එනම් එතනින් එහාට ගිය කොටසක් තමයි මේ අකරණම් නැත්නම් බුදුන් වහන්සේ අදාළ නොකළ යුතු තියෙන කාරණේ නොකළ යුතු තැනට එන්න තින් එහා ගිය කොටසක් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න වෙනවා. මේ පිළිබඳ කතා කිරීමේදී මට තවත් තුන්සි කරුණක් ඔබට ඉදිරිපත් කරලයි මේ ධර්ම දේශනාව ඉදිරිපත් කරන්න කල්පනා කරන්නේ. දස පුණ්‍යක්‍රියා කියලා කොටසක් තියෙනවා. පුණ්‍යක්‍රියා. දාන සීල භාවනා ප්‍රතිපත්තා නමෝදනාවේ අවශ්‍යතාවයන් පිළිබඳ ධර්ම දේශනා දික්කිට කියලා. පුණ්‍යක්‍රියා. ඒක පුණ්‍යක්‍රියා 10ක් තියෙනවා. අකුසල 10ක් තියෙනවා. ඔබ පොතක් පෙරලා පුළුවන් නම් හොයාගන්න කුසල් 10කුත්. දස කුසල් කියලා කතා කරන වචනයක් තියෙනවා. ඔබට වෙනම කුසල් 10ක් හොයාගන්න හම්බ වෙනවද? ඒ විදිහට ඔබට පොතපත පරිහරණය කරලා වඩා විමසුම් නොවන ගොඩක් දකින්න ලැබෙවි. 30කී දස අකුසලයෙන් වෙන්වීම දස කුසලයයි කියලා. පුණ්‍යක් ක්‍රියා 10ක් තිබුණත් අකුසල් 10ක් තිබුණත් මේකට අකුසල් 10න් වෙන්වීමයි කුසලය කියලා කියන්නේ. පුණ්‍යක් ක්‍රියා කියන එක අපි බුදුසමයේ පුණ්‍යක් ක්‍රියා වශයෙන් සඳහන් කරනවා සමහර තානිකුත් දර්ශන බලෝකේ යහපත් ක්‍රියා නැත්නම් සමාජ සේවා කටයුතු ආදී වශයෙන් නම් කරන්නට පුළුවන්. ඒ කටයුතු ආගම්භයේ දෙකින් තොරව යහපත් දිය අදහන මිනිස් සමාජයන් තුළ සිදු වෙනවා. දැන් බුදුන් වහන්සේ වැඩ වාසය කරන පෙර සමාජයේ උන්වහන්සේ උපන් සමාජයේ සිල් සමාදන් වීම යහපත් කාරණා කටයුතු කියලා තිබෙනවා. නමුත් උන්වහන්සේගේ මේ ජීවිතය අතර සත්‍ය ගවේෂණයේ ක්‍රාන්ත යන ගමනේදී එතන තියෙනවා ඒ ගිය ගමන පිළිබඳව ආදර්ශ පාඩයක් ඉදිරිපත් කරනවා. තින් සත්‍ය ගවේසි තින් කුසල ගවේසි. සත්‍ය නම් කුමක්ද සොයමින් කුසල නම් කුමක්ද සොයමින්. උන්වහන්සේ 15 සමාජයේ සත්‍ය තිබුණා නම් හෝ කුසල තිබුණා නම් උන්වහන්සේට හොයන්න සිදු වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒකෙන් අපි තේරුම් ගන්න තේමා කුසල නම් කුමක්ද උන්වහන්සේට හොයන්න සිදු වුණා. අනේ උන්වහන්සේ කුසල නම් කුමක්ද හොයාගත් එකයි අපි තේරුම් ගන්න ඕන. සත්මන් සමාජයේ ඒ දර්ශනේ නැති අනිකුත් ආගම් තුළ පවා සදාචාරය යහපත් දේවල් කරන්න පුළුවන්. නමුත් මේ කුසල් කියන වචنين පෙන්වන්නේ ඊට වඩා ගැඹුරු කරුණ. ඒ වන විට ලෝකයේ තිබුණේ නැහැ නම් බුදුන් වහන්සේ තමයි හොයන්නේ. අකුසලය නොකල යුතුය ඊළඟට කුසල් ප්‍රලේඛය කියලා තමයි තේන්නන්නේ. ඇතැම්මයි මෙතන මෙහෙමත් ගන්නවා. කුසලස්ස උපසම්පදා කියන එක කුසල් රැස්තල යුතුය නැත්නම් පින් රැස් කළ යුතුය කියන ස්ථානකත් බාල කරනවා. නෑ පින් රැස් කළ යුතුය කියන එක නෙමෙයි කුසලස්ස උපසම්පදා කියන්නේ. රැස් කිරීම කියන වචනේ තියෙන අර්ථය ටිකක් ඔයාලා බැලුවොත් එහෙම ඔබ දන්න අර්ථයට වඩා වෙනස් අර්ථ තියෙනවා. තමයේ යථා සංකාර දානස්මින් විදිතස්මින් මහාපතේ කියන ගාථාවේ සංකාර දානතන මහා මාර්ගයයි උස්තනක් සංකාරයන් දානතනක් කියලා තියෙනවා. සංකාර දානතන කියලා කියන්නේ සංකාර කියන්නේ කසලවල මිනිසුන්ට භාවිතයට ගත නැති ඉවස දාන දේවල් වලට කියනවා භාවිතයට නුසුසු කසල කියලා. ඒ බාහිර සමාධි බැරි වෙලාවත් ඒ අර්ථෙම වෙන්නට බැරිද අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කතා කරන තරම රූප වේදනා සංඥා සංකාර කියලා කතා කරන තරම සංකාර ස්කන්ධය සංකාර උපාදාන ස්කන්ධය වෙන විට භාවිතයට නුසුසු කසල විය නොහැකි දෙතනක් තියෙන්නේ. මෙන්න මේක තේරුම් ගන්න වෙනවා. අර අර්ථයෙන් ගත්තල සංඛාර කියන ප්‍රතිපදකේ මට මතකයි ඇහිට මධ්‍යමයේ කය දීලා තියෙන අර්ථයක් පවතිනවා අනාගත ඵල උපද වෙන හේතු රැස් කිරීම කියලා. ගැඹුරින් බැලුවකට එක්තරා විදියක ඒක සසර දුකට බැඳෙන කසල තමයි කසල මූලය. ඒ නිසා එතනත් එහෙමනම් කසල ඉවත් කිරීමක් තමයි කරන්න තියෙන්නේ. සුමේදට සමහර විට කියලා දෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ ඔය බාහිර කසල ඉවත් කර කර ඉන්නකොට ඔන්න ඔය වගේ හිතේ තියෙන කසලත් අයින් කරගන්න විදිය එන්නට පුළුවන්. එසේනම් අපි මේ 10 නොකර ඉන්නට පුළුවන් කොහොමද කියලා හොයන්නයි. සූත්‍රදේශනාවල සඳහන් වෙනවා දරුවගේ සිට වයෝවෘද්ධ භාවයේ දක්වා පුරුදුන් භාවයට ගමෙක් කටයුතු කරනවා නම් ඔහු කුසලයෙන් පිරිහෙන්නේ. ඔහුගේ සිතේ මදින් මද ලෝභ දේශ මොහිනවත් අකුසල් මුල් තමයි වැඩෙන්නේ. අදුරු කාලේ අඩුව තිබුණා නැවත නැවත භාවිතා කිරීමේ සදා ගැනීම ප්‍රතිඵලයක් වශයෙන් ලෝභ මූලය සමග මෝහ මූලයත් දේශ මූලය සමග මෝහ මූලයත් ඇතිවෙනවා. ඔය අතෙන්ම අපිට කතා කරලා කියනවා මට තියෙන අඩුපාඩුවක් තමයි හරියට තරහ වෙනවා. එිනෝකේ සදාසින් වැඩිලු දෙයක් නෙමෙයි. ආ දවසට 3000 සතාවක් අවුරුද්දක දක්ෂවරයක් නැවත නැවත කටයුතු කිරීමේදී Taman ඒ දේශසහගත හැඟීම ආපුනම ඒ වැරදි කියලා හිතන්නේ නැතුව ඒකට ක්‍රියාවට නොනගා ඉන්නේ නැතුව ඒ ක්‍රියාවට නැගීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද ඉන්න සත්‍යක පස්සට ඇති. දිනක ක්‍රියාදාම මාර්ගයක් නෙවෙයි අවුරුදු 10ක 15ක 20ක ක්‍රියාදාම මාර්ගයක්. එහෙමනම් මේක ශේකරගන්න දිනක ක්‍රියාදාම මාර්ගයක් නෙවෙයි බංකමක් නෙවෙයි. දීර්ඝ කාලීන ක්‍රියාදාම මාර්ගයක් කතාව අවතීර්ණය වෙන්න වෙනවා වටහා වෙනවා වටහා ගන්න නැතුව මම තරහ ගන්න නැතුව ඉන්නවා කියන එක ප්‍රායෝගික නෑ මොකද ඔක එහෙම බාහිර වශයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක මෙන්න මේ වගේ දෙයක් ගිනි පෙට්ටිය නිහඳයි ගිනි කූරක් නිහඳයි බෙහෙත් ගැල්ලු ගිනි පෙට්ටිය පිට තීරුවක් නිහඳයි කිසියක විඳරක් නැහැ නමුත් මේ ගිනි කූර පෙට්ටියේ බෙහෙත් ගැල්ලු තීරුවේ ගැටුමක් මොකද ලින්දරපත් වෙනවා අන්නේ වගේ බාහිර සමාජේ කාරණා සමග ඔබ ගැටෙනකොට ලින්දරපත් වෙන්න හේතුව තිබෙන්නේ ඔබේ සිතේ පෞද්ගලිකව ඒකට ලෝකෙට දුස් කියලා හරියන්නේ නැහැ නමුත් මේ සමාජය තාමත් ලෝකෙට තරයි දුස් නැගන්නේ අන්නේ ඒක තමයි බොහෝ දුන්භාවය කියලා කියන්නේ දැස්සොත් වැරදි ඇව්වොත් වැරදි තවත් නොයෙකුත් දේවල් කෙනෙක් කතා කරොත් වැරදි ආකාරයට වැරදි තමන් කිතන විදිහට නැතුව වෙන කෙනෙක් අදහසක් ඉදිරිපත් කළොත් ඒකත් වැරදි. ඔය විදිහට අපි හැම දෙයකම වැරදි දකින ස්වභාවයක් හදාගෙන ඒවා තමන්ට කරදරයක් කොට ගන්නවා. මෙන්න මෙතන තේරුම් ගන්න වෙනවා. මෙන්න මේ ලෝකෙ සිදුවෙන සිදුවීම සහ ඔබ ඉන්න තැන මැසේ අතර තරතරයක් තියෙනවා. තරතරේ මීටර් කිලෝමීටර් වලින් තියෙන තරතරයක් නෙවෙයි. ඔබ විසින් හදාගත්ත මේ මෙසේ විය යුතුයි කියලා තැන. සිදුවන්නේ ඔබ සිත විතර විදිහට නෙවෙයි නත් ආකාරයකට. දැන් මෙතන ගැටුම නිර්මාණය වෙනවා. මෙන්න මේ තත්ත්වයන් තමන්ගේ ශාරීරික මානසික නිදහසට මානසික සෞඛ්‍යයට හරියට බාධක. ඔබ කැමති මේ ලෝක සැනසීම් සතුටින් ජීවත් වෙන්න. ඔබ උපකල්පනය කරනවා තමන්ගේ සිතේ මේකට දෝෂයක් නැහැ බාහිර ලෝකෙ මේවා සිදු වෙන්නේ නැත්නම් අපිට නිෂ්කලංක ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. කවදාවත් ඒක වෙන්නේ නැහැ කවදාවත් ඒක ප්‍රායෝගික නැහැ මොකද ඔබට යම් කාරණයක් නිසාම සංසුන්භාවක් ඇති වෙනවා නම් ඒකට වැරදි කරු අන් කවරෝ හෝ බාහිර සිදුවීමක් නෙමෙයි බාහිර දේවල් වලට අපි කියන්නේ බාහිර දේවල් වලට කියන්නේ පුංචි සත්‍යයක් විතරයි කියලා සත්‍ය සක්‍රිය නැහැ සත්‍ය සක්‍රිය බවට පත් වෙන්නේ හේතුව මුල් කොටගෙන හේතුව තියෙන්නේ තමන් ළඟ එහෙනම් හේතුව අයින් කරලා දැම්මොත් එන්න බාහිර සත්‍ය වලට ඔබට වද දෙන්න කරදර කරන්න පුළුවන් කමක් ලෝකේ බොහෝ දෙනා කල්පනා කරන්නේ බුදුහාමුදුරුවෝ දුක් ගැන කතා කරලා ඉන්න පන්සලට යන්න ඕනේ බණහන් තෝන්නේ කියලා. නෑ. ඔබ නොදන්නාකම නිසා තමයි දුක් හදාගන්නේ කා ජීවිතේ දුක් බවට පත් කරගන්නේ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා පෙන්නන්නේ ඒ දුකට හේතුව ගලන තියෙන බැවින් ඒක අයින් කරගත්තොත් ඔබට මේ ජීවිතයම දුක් නෑ කියලා. විශේෂයෙන් බණින් බුදුහාම දුකයි කියලා බණින් ඈත් වෙන සමාජයක් අපි යෝජනා කරන්නේ. ජීවිතේ දුක නැති උතනක් තියෙන්නේ. ඔබ විසින් වැරදි ආකල්පයක් ප්‍රගුණ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔබ අසහනයකට කියලා විශ්ිටින්නේ. මෙවර නිර්වෘල්ල බුද්ධාන ශාසන අවයන සවන් දෙන්න. ඔබට ඒන් කියලා දෙන්නේ දුකින් මිදෙන හැටි නා පලායන් හැටි නෙවෙයි. දුක මත ජීවිතේ විඳින හැටි නෙවෙයි. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම යනු ප්‍රායෝගික සක්‍රිය දෙයක්. දැන් ඔබට එදිනදා ජීවිතේ තියෙනවනේ විශ්වාසන්ත කරගන්න ගැටලු. වෛද්‍ය ගැටලු. මේකනේ ගැටලු. ධනේ පිළිබඳ ගැටලු මේවා ඔබට ප්‍රම උපායන් තියෙනවා. ඒ වගේම මේ සිත මොකටද හට ගන්නව ගැටලු සඳහා ඔබට ප්‍රම උපායක් නැහැ. බෞද්ධයෙක් නොවි නැත්නම් ධර්මයේ තේරුම් නොගින. තේරුම් ගත්තාම එය හොඳ ප්‍රම උපායයි. ඒකනේ ඔය ධර්මයේ සරණ කරගන්නවා කියලා වැටෙනක් සමාජේ පවතින්නේ. පාලියෙන් ධම්මං සරණං ගච්ඡාමි කියලා මොකුත් නොදෙන කීවට ඒක සිදුවන්නේ නැහැ. සරණ කරගත්තු ධර්මයේ මොකක්ද? එන්න අපි කතා කරගෙන යනවනේ මෙතන දස අකුසලයක් තියෙනවයි වෙන්නේ ප්‍රී කියලා. අන්න වෙන්නේ නම් වෙන්නෙන්නට පුළුවන් වෙන්නේ ධර්මයේ සරණින්. ඒක තේරුම් ගන්න වෙනවා. වෙනුවීමට කියනවා විරතිය කියලා. දැන් ඔය වේරමණී කියන වචනයක් තියෙන ඔබ කියන පංචශීලය තුළ. ඒ වචනෙන් කියන්නේ කියලා තමයි විරමණය වෙන්නේ. රමණී යන නම් දෙක හේදීම විරමණී කියන එක නොවේදීන. එතකොට පංචශීලයේ සීලයක් පන්නේ ශික්ෂාපද පහ නිරන්තරයෙන් උදේහවස කියන්නේ නොයි. ඒ ඒක අදාළ කරුණෙන් ඔබ වෙනවන්නේ නම් විරමණය. එමයි සීලයක් වෙන්නේ. ඒ වගේම දස අකුසලයෙන් වෙනවන්නත් අපි මොකක්ද දැනගන්න ඕනේ. මේ පිළිබඳව කතා කරනකොට මම ඔබට තලයන් දෙකක් පෙන්නම්. තලයන් දෙකක් කියලා කියන්නේ ස්තරයන් දෙකක්. බලන්න අනුරාධපුර ප්‍රයෝගයක පොතේ විසින් ඔබ සෛත්‍යයට වට පරීක්ෂා කරලා බලන්න. මේ සෛත්‍ය වට ඔබට තියෙනවා මළු දෙකක්. සෛත්‍යට ආසන්න මළුවට කියනවා සලකතර මළුව කියලා. ඉන් පිටස්තර තව මළුවක් වෙනකට වැඩි මළුව කියලා කියනවා. මේ දෙකම සෛත්‍යයන් ගරමුත් එකකට වඩා එකක් දුරස්තව තියෙනවා. ආචාර්ය ශ්‍රවත් පර්මිතාන සූරීන් සඳකට පහන මේ කලාකටයන් පිට සංසාර චක්‍රයට උපමා කරලා පැහැදිලි කළා. චෛත්‍යක පාදමේ සිට පොත දක්වා කොටස ධර්මයට උපමා කරලා තියෙනවා. දර්ශන. તો පාඩම් කරගත්තයි කියලා කෙනෙක් නෙමෙයි නැහැ. ඒක ලියන්නට පුළුවන් ඒක හරියට තේන්නත් පුළුවන්. නමුත් මේ මම පෙන්වන්න හදන මළු දෙක ඔබ තේරුම් ගත්තොත් ඔබ ඉන්නේ කොයි මළු දෙක කියලා ඔබට තේරුම් ගන්නත් පුළුවන් නෙවි. ඔබ ආයුතු මළුවක මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. සංවාද ප්‍රභේ ගොහින් තිබෙනවා නම් මේ මල් වෙන පිටස්තර තියෙන තනකොළ කැලෑව. ඒක අඩියට යන්න බෑ නරෙන්චි කියලා තව කට වර්ගයක් තියෙනවා. එතකොට ඒ කැලෑව අතහැරලා වැලි මළුවට આવොත් වැලි මළුවේ කට ගන්නේ නැහැ ඒක පිරිසුදුයි. එතකොට කෙනෙක් පළමුව කරන්න ඕන කැලෑවෙන් වනාන්තරයෙන් ඉවත් වී වැලි මළුවට එන එක. නමුත් වැලි මළුවට ආපමණින් කයි ස්පර්ශ කරන්න ලැබෙන්නේ නැහැ ඒක ඉතින් තියෙන කලපතල මළුව. මේ මල් දෙක ඔබේ ජීවිතයේ තිබෙන බව දන්නවාද? බුදුන් වහන්සේ මහා චත්තාරි සබසූත්‍ර දේශනා කරන්නේ සමාජයට වදාරනවා. සම්මා දිට්ඨින් අහං වික්ඛවේ ධම්මදාමි. මම මේ සම්මා දිට්ඨිය ආකාර දෙකක් කොට දේශනා කරන්නේ. අත්‍යදිකේ සම්මා දිට්ඨි සාස්වාප්තුනි භාග්‍ය උපදීවේ පක්ඛා. මන සම්මා දිට්ඨියක් තිබෙනවා එක කෙලෙස් සහිතයි. එක පිනයි නැඹුරු. ඒකට හම් වෙන්නේ මෙලෝ සහ පරලෝ වශයෙන් ප්‍රොත්සප්තංග වශයෙන් විපාකයි. විපාක දෙන සම්මා දිට්ඨිය. වෙන පළවෙනි මළුව වැලි මළුව. ඔබ ඉස්සර වෙලා මේ සමාජයේ හරිවැරි හොඳ නරක තේරම් අරගෙන පුරාචාරයෙන් ඉවත් වී මෙතෙන් පෙන්න වෙනවා. ඒකට ඔබ සමාජයේ හොඳ මිනිස්සේ. පැවිද්දෙක්ව, ගිහියෙක්ව, අම්මෙක්ව, තාත්තෙක්ව, කාලකෙක් වශයෙන් ඉන්න. මේක තේන්නට ඒ තරම් ගැඹුරු දහමක් දැනගන්න ඕනේ. අපේ තාමත් ඔකිටක් ජනභාවයේ ඒ කියන සම්මාදිට්ඨිත හම් වෙන විපාක අපි ඒකට දසවස්තව සම්මාදිට්ඨිය කියලා කියනවා, තමස්රතා සම්මාදිට්ඨිය කියලා කියනවා, භවගාමී සම්මාදිට්ඨිය කියලා කියනවා. භවගාමී වෙනට භවයේ ගමන් කරන්ට දුකටපත් නොවි අපාගාමී නොවි ගමන් කරන්ට ප්‍රදාලම්ක තියෙනවා. නමුත් ගමන නවතන්නට එහෙම නැත්නම් බුදුන් වහන්සේ වදාලා ආරි සත්‍ය සඳහන් දුක්යෙන් මිදෙන්නට භවගාමී සම්මාදිට්ඨිය ප්‍රමාණවත් නැහැ. එනම් තව ඊට උඩින් තියෙන මඟක් තියෙනවානේ ඵලපසල මඟ. අතිරිකේ සම්මා දිට්ඨිය. තව සම්මා දිට්ඨියක් වෙන මහණෙනි. අරියා අනාසවා ලෝකุตතර මංගංගා. ආර්ය සම්මා දිට්ඨිය. ආශ්‍රයන් සේන මඟ. ලෝකุตතර මාර්ගාංගේවත් මාර්ගඵල තියෙන මඟ. හොඳින් තේරුම් ගන්න. දසවස්තක ධම්මා දිට්ඨිය අවුරුදු 10ක් 100ක් නෝ කල්පයක් ගත කළත් ඒ තුලම මොන භාවනා ප්‍රයෝගන කළත් ඔබට හම් වෙන්නේ නැහැ මාර්ගඵල. ඔබ එන්නේ ආර්ය සම්මා දිට්ඨියට. ආර්ය සම්මා දිට්ඨිය උන්වහන්සේ වදානවා අරියා අන්නේ සම්මා දිට්ඨිය. ඒ අනාසවා ආශ්‍රයන් සේමේ කියා මාර්ගය ආරම්භ වෙනවා. ඒ තුල ලෝකุตතර මග්ගංගා කියලා කියන්නේ සෝවාන් සකෘදාගාමී අනාගාමී රහත් කියන මාර්ගපත. මේවා පහළ මළුවේ නෙවෙයි තියෙන්නේ උඩ මළුව. උඩමළුවට ගියාම උඩමළුවේ චෛත්‍ය ස්පර්ශ කරන්න වඳින්න පුළුවන්. අපි අනුමාන වශයෙන් හිතමු චෛත්‍ය කියලා කියන්නේ අපි පෙන්වන සංහක්කේ සුඛේ කියලා. සංහක්කේ සුඛේ ස්පර්ශ කරන්න හම් වෙන්නේ පහළ මළුවේ ඉන්න අයට නෙවෙයි. උඩමළුවට එන අයට. පහළ මළුවේ කවුද ඉන්නේ? පහළ මළුවේ ඉන්නේ පුද්ගලයෙක්. පුද්ගල සංවරය. මම කියන පුද්ගලයා උපන් දවසේ ඉඳලා මේ අනුතුර ඉන්නවා අය උන් නරක කරොත් දුක් විඳින සිදු වෙනවා අය හතක් දේවල් කළොත් වෙන්න පාපීම වෙනවා අය කියලා පුද්ගලයේ වශයෙන් ලබන සංවරය. මේකට පුතඥා කියලා කියනවා. පුතඥා කියන එකේ තේරුමම ලෝක දේශ මොන මූලයන් සහිත කෙනෙක් සහ මම මගේ ආත්මයේ තියෙන මුලාව තුල වැඩ කරන කියන එක. එහෙනම් මම මගේ ආත්මයේ තියෙන මුලාව තුල ඉන්න කිසි කෙනෙකුට අකුසලයෙන් වෙන් වෙන්නට පුළුවන් කමක් නැහැ. තේරුම් ගන්න. මම මගේ ආත්මයේ තියෙන මුලාව අපි දැන් තවොඩකින් පැහැදිලි කරනවා. ඒකට තේරුම් ගන්න. මොනවට බැරි මම මගේ ආත්මයේ තියෙන මුලාව වෙන්නේ කියන්නේ. ඒ සමාජයේ ඉතා වැරදීපියේ. වැරදි ආකාරයට තේරුම් ගත්ත දෙයක් තමයි මේ. මමගේ ආත්මයේ තියෙන වචන තුනේ විග්‍රහය. අපි පාලියෙන් විතර රචනයක් ඇදලා තියෙන අපිට කියේ නාරි දැකලා තියෙනවා. ඒකන් මම ඒතෝ සමස්මි ඒසොමි අත්තා. ඒ මමය, ඒ මගේ ආත්මය, මගේය, ඒ මගේ ආත්මය. ඒක කියන්නේ කොහොමද? අන්න එතකොට අපට මේ ධර්මදේශනා විනා කොටස දෙන්න වෙනවා. ඒ තමයි මේ පුදනල්වේ සංවරයට, පුදනල්වට එන්නට පුද්ගල සංවරය ප්‍රමාණවත් නැහැ. සසස්තර සම්මාදිට්ඨිය ප්‍රමාණවත් නැහැ. ආරි සම්මාදිට්ඨිය කියනකොට ඒක දේශනා කරලා තියෙන්නේ පුද්ගලයා මුල්කත නොවි පංචස්කන්ධයේ මුල්කතගෙන. පංචස්කන්ධය වර්ධවා ගැනීමට පංචපාදානස්කන්ධය කියලා කියනවා. ඒක ධර්මදේශනාවල කීප වතාවක් මාමිය පිළිබඳව ඔබට පැහැදිලි කරලා තිනවා. ඇසට කනට නාසයට දිවට කයට අරමුණු ගැනීමේදී ඒ අරමුණ රූපය කියලා කියනවා. ඇතනම් රූප රූපය, කනට සංස්කබ්ද රූපය, නාසයට නම් ගන්ධ රූපය, දියට නම් රස රූපේ, කායට නම් පොත්තබ්බ රූපේ, සිතට නම් ධම්ම රූපේ. ඒ රූපය අපි විඳිනවා අපට කැමති විදිහට ප්‍රිය හෝ අප්‍රිය ආදී වශයෙන්. ඒ වේදනා ඒකට කියනවා වේදනා කියලා. සැප දුක් උපේක්ෂා කියලා තුනක් කරලා තියෙනවා එක් වෙලාවක සැප වේදනාවක් එක් වෙලාවක දුක් වේදනාවක් දෙක නැත්නම් උපේක්ෂා වේදනාවක්. මෙන්න මේ විදිහට අපට බහිදිනදා ලෝකේ ජීවත් වීමේදී පස්වරෙන් සාසිතින් අරමුණු ගැනීමේදී මොහොතින් මොහොත අපි ළඟ ඇති වී නැති වෙන ධර්මතාවයක් තමයි ස්කන්ධ පහක ඉපදීම නැරීම. අර අසුතුක් පුතඥා කියන පුද්ගලයා මේ ස්කන්ධ පහක ඉපදීම නැරීම කියන එක දන්නේ නැහැ. ආර්යයන් වහන්සේලා හමු වෙන්නේ නැහැ. ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ ස්කන්ධ පහ ඉපදීම නැරීමේ ධර්මතාවයද පිටින්නට කැමති නැහැ. ඒ ධර්මයට ප්‍රිය කරන්නේ නැහැ. අරියස දන්නේ අකෝවිද අරියස දන්නේ අවිනීතු. ඒක දැනගන්නෙත් නෑ ඒක හික්මන්නේ. එහෙම වුණත් ඔහුගේ උපදින්නේ මොකක් තාකා රූප වෙනා සංඥා සංකාර කියන විඥාන ස්තන්ධ පංචකයයි. ඒක මම මගේ ආත්මය කොට ඒ තුල මම ඉන්නවා. මමයි ඒ. ඒ තුලයි මම ඉන්නේ. ආදි වශයෙන් විෂය ආකාරික කරුස්තිර ගන්නවා කියන්නේ. අන්න අසුතප්පතඥා. මේ අසුතප්පතඥයා ඇතැම් විට අකුසල් කරද්දී අකුසලයේ ද්වේෂ සම්මෝහ මගේ ආත්මයට ගන්නවා. හොඳ දේවල් කරද්දී විතරක් නෙමෙයි ඇතැම් විට පින් කරද්දී තවන්තම දැන මේ පින කියන එක මම සහ මගේ ආත්මයට ගන්නවා නැත්නම් ඇලීම සහ මුලාව ඇති කරගන්නවා. හොඳ දැන අපි මේ ඉදිරිපත් කරන්න හදන්නේ. හොඳින් කල්පනා කරගන්න. වෙළඳපොලේ පවතින රොසරැයියක් මෙලදී ගන්න පුද්ගලයේ කීට අදාළ මුදල රජයේ සංවර්ධ අරමුදලට බැර වේවා කියන චේතනාවෙන් ගන්න කවුරුහරි ඉන්නවද? ඔහු වෙළඳවල තියෙනවද? ඒක කවුරුත් ඉන්නවද? ඒ තරම්ම පරාර්ථකාමී පුද්ගලෙක්. ඒ ගන්න හැම විටම වෙන අතලම පාහේ තිබෙන්නේ මේ විස්තර මත විස්තරට වැඩියෙන්. ලක්ෂ කෝටි සංඛ්‍යාත පළවෙනි දිනම ලැබේවා කියලා කියනවා. එතකොට මේ ආයෝජනයේ තියෙන විශාල ලාභයක් බලාපොරොත්තු වෙන්නේ එල්මනේ දෙති ලෝභ කියලා කියන්නේ. හොඳයි. පෞකරණ මිනිස්සයා මට මේක විපාක ලැබෙන්නේ කියලා ඉල්ලීමක් එහෙම කරනවද? යාඥාවක් එහෙම. තව ඕන කෙනෙක් සංගලනවා. Tamanta සංගලනවා, නීතික සංගලනවා, සුපර්ජන සමාජයේ ඉල්ලන්නේ විපාක. නමුත් කර්මණියා මේ හැටි තමයි ඉල්ලුවේ නැති වුණාට කාලානුරූපව අදාළ තැනදී අදාළ සම්පූර්ණ දෙන්නේ. සකුතලහන් ග්‍රාම කතාව මතක් කරගන්නකෝ. ඒකේ පෙර ජීවිතයේදී එක මහත්මයෙක්ලා හඳ කරපු ඇති කාන්තාවකගේ ඒ කාන්තාව බොරු කියන නිසා කරේ උතන් දුෂ්ට චේතනාවෙන් වසෙයි සුභිතක් වසෙයි දුභිතක් දී ඇගේ අස්ත සම්ද කරපිට. අසන්ද වෙන්නේ එතකොට කදුච්ච චිත්තෝ නැත්තම් මනසාචි කදුච්ච හේන. දුෂ්ට චේතනාවෙන් කටයුතු කළා. අන්න එතන දේශ මොහ. ඒ දේශ මොහ නිසා ඇතිදුනේ අකුසලයක්. එනිසා චක්කුපාලහම ග්‍රන්ථ දැසාන්ද කරගන්න සිද්ධ වුණා. ඒක මන් ඉල්ලුවේ නෑ ඒක ප්‍රාර්ථනා කළේ නෙවෙයි. මේ තේමාව තමයි මාවට ඉදිරිපත් කරන්නේ. අකුසල් කරන අය අකුසල් විපාක දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. නමුත් අකුසල චේතනා විපාකෙන් ගැලවෙන්නට බෑ කර්ම නියාමයේ. එහෙනම් යහපත් දේවල් කරන කෙනත් ඉල්ලන්නට ගියොත් ඔබ හිතන අලෝභ ආදී සමෝහ චේතනා ඇතන පීඩිත හිතනවාද? අර ඒක වෙළඳපොලේ ලොතරැයියක් නෙළදීගෙන වගේ දෙයක්. පිටක් දීලා හොඟක් ලබන චේතනාවට ගියොත් එහෙම එතන තිබෙනවද ඔය කියන පුණ්‍ය චේතනා? අලෝභ සහ අමෝහ තියෙනවද? නැත්නම් එතන තියෙන්නේ ඇල්ම සහ මුලාවද? තේරුම් ගන්න ඕන කාරණයක් එතන. පුණ්‍ය චේතනා කියන එක පිළිබඳව තේරුම් ගැනීමේදී බුද්ධ වචනයක් මාත ඔබට ඉදිරිපත් කරනවා. ඒ තමයි පරත්තං කටිපද්දත. බුදුන් වහන්සේ වදාරන මේ සමාජයේ ඔබ කරන දෙයක් නැත්නම් අන්නයිදී යහපත සඳහා කරන්නේ. පරත්තං පරාර්ථේ. පරාර්ථේ විරුද්ධන ආත්මාර්ථේ. නම් පුණ්‍ය කර්මයන් යන පරාර්ථයක්. සාසනේ වශයෙන් හරි අංගවිතල මන්දබුද්ධික ආදී වශයෙන් හරි අසරණ හරි වශයෙන් රැකලා ඕන් කෙරෙහි උපන් අනුකම්පාවෙන් ඔවුන්ට කරන උදව්වෙන් ලැබෙන සතුට. සකාරිතේ. අන්න අපිට යමක් කරන්න අවස්ථාව ලැබෙන සන්තෝෂ වෙන්න ඕන ඒක කරලා. මේක තේරුම් නොගත් ඇතැම් අය පිනට වෙනවා කියන වචන තුල හංගගෙන තියෙන දුන්නට වඩා Tamanta ලැබෙන්න ඕන කියන චේතනාව නම් ඒ element ඔබ විඳින්නේ නැහැ නේද? උඩින් ඔබට ඔකට ඔබට තින් ලැබලයක් ඇලෙව්වට ඇතුළත තියෙන ලෝභයේ සම්ලාවනේ මේ තේරුම් නොගන්නා අය තින් නමිනුත් අද පව් කරනවා. පව් නමින් කවර කතාවද? ඒ නිසා අපිට මේ සිද්ධිය දැමරට යාමේදී ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම තේරුම් ගන්නට වෙනවා. ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම තේරුම් ගන්නකොට අපිට පුළුවන් දෙයක් තමයි අරමුණක් වෙනවායි කියන්නේ. ඒකසෝ කනහොන් ආශේදා වෙන්නෝ සිටිනකෝ. දැන් මේ අරමුණ කියන එක මොහොතින් ඇති වී නැති වෙන එක. අන්නේ අරමුණ තුළ තමයි ලෝභය සහ මුලාව පවතින්නේ. ඒ අරමුණ තුළ තමයි ද්වේෂය සහ මුලාව පවතින්නේ. ඇලීම සහ මුලාව, ගැටීම සහ මුලාව. එහෙම නැත්නම් ඇල්ම සහ ඒ මම කොට ගැනීම. ගැටීම සහ ඒ මම කොට ගැනීම. මුලාව කියන වචන තේරුම නැතන මම කොට ගන්නවා කියන එක. මම යන මම කියන අකුරු දෙක වූ ශරීරය නොව ඒ ආරම්මණයන් ඒ ඇලෙන බව සහ ගැටෙන එක. දෙකම. දෙකම බාර ගැනීමක්. ඇල්මත් බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් බාර ගැනීම. එතකොට ඒ අරමුණට අයිති ස්වභාවය තමයි ඇතිවෙමින් නැති වෙන එක. අපේ අමතක කරලා ඒ බාරගත්තාම ඒ අපේ නිත්‍ය වෙනවා පිළිඳ. නිත්‍ය නම් ඒක තමයි මම කියලා කියන්නේ. මම නම් මේකට තමයි මගේ කියලා කියන්නේ. මගේ නම් ඒක තමයි මගේ ආත්මය වෙන්නේ. ආත්මයක් නැහැ කියන්නේ ජීවිතයක් නැහැ කියන එකම නෙවෙයි. ඒ අරමුණ අල්ලගත්තාම ඒක නිත්‍ය සුඛාත්ම. එතකොට ඒක මම මගේ මගේ ආත්මය. මම කියලා කෙනෙක් නැහැ කියලා වෙන උත්තරයක් හදාගන්න මේ පාපෙස් දුන්නේ 32කට බෙදලා ඒකක්වත් වෙන වෙනම අරගෙන එහෙම කළාට මේක අදාළ කරන දෙන්නේ නැහැ. බුදුන් වහන්සේ අදාළ මම කියලා කියන්නේ මම කියන අකුරු දෙකව මම කියන ශරීරය නෝ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තුල මොනවද තියෙන්නේ? ලෝභය තියෙන්න පුළුවන්, මෝහය තියෙන්න පුළුවන්, ද්වේෂය තියෙන්න පුළුවන්, මෝහය තියෙන්න පුළුවන්. කාල වික්ෂුන් වහන්සේට මනා පිළිතුරක් දෙනවා උන්වහන්සේ. ආදී යම් කෙනෙකු හිතේ ලෝභය තියෙනවා නම් ලෝභයයි මම කියන්නේ. එතකොට ලෝභය සහ මුලාව, ඇලීම සහ මුලාව අන්නේ එතන. ද්වේෂය තියෙනවා නම් ද්වේෂයි මම කියන්නේ. එතකොට ගැටීම සහ මුලාව. දැන් ඔබට තේරෙනවාද ඇලීම සහ මුලාවෙන් කරන සියල්ල අකුසල් බව සහ ගැටීම සහ මුලාවෙන් කරන සියල්ල අකුසල් බව? සම්බුදාපස්සාතරණං පවු නොකරන්නට, පවු සිදු නොවෙන්නට එහෙම නම් මොකද තේරුම් ගන්න වෙන්නේ? මම නම් මුලාවට සම දෙන්න වෙනවා. මම නම් මුලාවෙන් ක්‍රියාත්මක කිරීමට සම දෙන්න වෙනවා. එහෙම නැත්නම් අකුසලෙන් වෙන්නේ නැත්නම් දත අකුසලෙන් වෙන්නේ නැත්නම් පාපවත් තුවන් තමක් නැහැ. අන්‍යයි බුදු සමයේ ගැඹුරු. බලන්න මේ ධාතාව තුළ අපි තව භාගය ඒක හදිස්සි කරලා තියෙනවා. පරිස්සහට යනවා. ඒ තේරුම් ගැනීම තුළ තමයි කෙනෙකුට අර අකුසලයෙන් පවුද්දස් සබ්බ පාපස්ස අකරණං සියලු පවු නොකළ යුතුය. යුතුය, යුතුමයි. එහෙනම් යුතුය නම් ඒකට ක්‍රමය තේරුම් අරගෙන ඉන්න නොකර ඉන්න. ඒ නොකළ යුතුය කියලා කියන්නේ. නොකළ යුතුය කියලා කියන්නේ පුතග්ජන සමාජයෙන් මේක සිදුවෙන නිසා සහ ඒවා කරගෙන මිනිසුන් අනන්ත දුකට පත් වෙන නිසා. පුතග්ජන සමාජය දන්නම්පා කරනවා. උන්වහන්සේ දකිනවා මිනිසුන් තමන් කරන වරදක් නිසා අනන්ත දුකටපත් වෙන බව. එනිසා උන්වහන්සේ නිදෙන්නට අවශ්‍ය ධර්මයක් දේශනා කරන ලබනවා. එනිසා උන්වහන්සේ අර ඉංග්‍රීසියෙන් must කියන වචනේ යොදන්නේ අන් වියෝගේ නොකල යුතුය කියලා යොදනවා. යුතුයමයි. තාතද බුදුන් වහන්සේගේ ධර්මය පිළිගන්න විශ්වාස කරන පෙරවන් සම්මත මතයෙන් හෝ අදහන අයට ඔබේ දුක ඔබේ දුකින් ඔබ මිදෙන්න අවශ්‍ය නම් එහෙනම් ඔබ සියලු පව් නොකල යුතුය කියන මේ තේමාව අරගෙන නොකර ඉන්න පුළුවන් කොහොමද කියන තැනට ඔබ එන්නවන. මේක පාඩම් කරගත්ත කමනින් ගාථාවේ තේරුම සිංහලෙන් දැනගත්ත කමනින් මේක සිදුවන්නේ නැහැ. දැන් පව් හරි තින් හරි තවත් බනවා හරි ඇතිවි නැති වෙන කිසිසයිස් එක තුල නොවේද මොහොතකින් සිදුවෙන්නේ. ස්කන්ධ පංචකයක් තුල නොවේද මොහොතකින් සිදුවන්නේ. ඒ ස්කන්ධ පංචකය වේදනා සංඥා සංකාර විඥාන ඇතෙන් රූප නම් කණෙන් ශබ්ද රූප නාසෙන් ගන්ධ රූප නැත්නම් ඉතින් ආපු ලෝභ අරමුණක් හෝ දේශ අරමුණක් හෝ තව බය ක්‍රෝධ ඊර්ෂ්‍යා වෛරාදී විද ආරම්මණය. ඒ ආරම්මණය තුල ඉන්නේ එතකොට මම සහ මගේ ආත්මය කියන මුලාව නේද? ඒ ආරම්මණය නිත්‍ය කොට ගැනීමයි මම කියන්නේ. එහෙනම් මේක මගේ වෙනවා. එහෙනම් මේක මගේ ආත්මය. ආත්මයක් නෑ කියන්නේ මරණයෙන් පසු යන්න කෙනෙක් නෑ කියන එක නෙමෙයි. ස්කන්ධ පංචකයේ සත්‍ය ස්වභාවය හටගත්ත ගමන් නැති වෙනවා. ස්කන්ධ පංචකයේ අනාත්මය කියන එක බුදුන් වහන්සේ පහළ වුණත් නැතත් ස්කන්ධ පංචකයේ යථා ස්වභාවයයි. පුතග්ජනයයි කියලා කියන්නේ ඒක විරුද්ධව ඒකට මතයක් තමන්ට කෞද්දලික ගොඩා නගාගත්තා. එතකොට උන්ට අනාත්ම නෙමෙයි ආත්මයක් තියෙනවා. ආත්මයක් තියෙනවා නෙමෙයි ආත්ම දෘෂ්ටියක් තියෙනවා. ඒ ආත්ම දෘෂ්ටිය විසින් තමයි ඔත මේ සමාජයේ දුක්ඛතා ප්‍රම කරලා දෙන්නේ. ඔව් ආත්ම ඔහුගේ දෘෂ්ටිය ඉවත් වැරදි දැකීම ඉවත් කර දැම්මොත් ඔත අනාත්ම කියන තැන ඉතුරු වෙනවා. එහෙම නැතුව ආත්මයක් නැහැ කියලා වචනයක් පාඩම් කරගත්තට මතයක් දරුවක් මේ සිද්ධිය සිදුවන්නේ නැහැ. ඒ නිසා මනාව ස්කන්ධ පංචකයේ තේරුම් ගන්න. ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදින්න එක එක හැඟීම්. ලෝභය, ද්වේෂය, බය, සතුට, කනගාටුව, දුක. ඒ මොහොතක මම වෙන්නේ හැඟීම. ශරීරය හෝ වෙනම මම යනු ඒක බාර ගැනීම. ඒවත් අන්න එතනේ ආරම්මණයයි නිත්‍ය. එයයි එහෙමනම් සුඛ. සුඛ කියන්නේ ඒකේ මේ සැපසින් අර්ථයට වඩා මගේකට ගන්න යමක් තියෙනවා. මම නම් මගේකට ගන්න යමක් තියෙනවා. මගේකට ගන්න යමක් තියෙනවා නම් ඒක මගේ ආත්මය. දැන් මගේ ආත්මය කියන්නේ ශරීරය හෝ ජීවිත මුලදලා දක්වා කොටසට ගැනීම. ඒ මොහොතේ උපන් හැඟීම. මෙන්න අර පහළ මළුවේ ඉන්න අය මොනවා කළත් මෙන්න මේ කාරණාව තුළ තමයි ඉන්නේ. ඉතින් අපි කොච්චර හොඳ දේවල් කරලා දිනවා කොච්චර පින්කම් කරලා දිනවා අනේ අපිට කනසිල්ලේ ඉන්න නැහැ හැමදාම කරදරයි කියලා අවවාදන කරනවා. ඇත්තනි කාරණාව. සුතඥයයි කියලා කියන අතුල ගාමෙන් කම්පා වෙන කෙනා වැඩියෙන් නිහතත් දේවල් තුළ පිටියක් අඩු වෙන්න පුළුවන්. අඩු නැයි කියලා ඔබට අර ලාභාලාභ සැපදුක් දින්දා අසංසා ලෝකෙ සිදු වෙනකොට ඒ නිසා ඇති වෙන දරා ගැනීමට බැරි කම නිසා ඇති වෙන වේදනාවෙන් වලකින්න ඔබට බැහැ. තර්ජන භාවයේ තුල තේරුම් ගන්න වෙනවා ඒක. මොකද මේ වරද ඔබ කරගෙන තියෙන්නේ. සිංහල ව්‍යවහාරයේ තියෙන අපේ ලස්සන නියමක්. වනාන්තරයේ නිතර සර්පය වින් එළියන්නේ. අපි වුන් දෙනවා දා ගන්න හොඳ ඇතුළට ඇඳ ඇතුළට. හොගන්න අකමැත. ඊට පස්සේ උන් කන්න ගත්තාම අපිට කනෝ කනෝ කියලා කෑ ගන්න සිද්ධ වෙනවා. කවුරුද වරද කළේ? ඇයි ඇඟ ඇතුළට සර්පෙන් දාගත්තේ? ඇඟ ඇතුළට සර්පින් දාගැනීම වගේ එකක් තමයි ළමා කාලයේ පසු අනවිත සෑම ආරම්මණයක්ම මම මගේ ආත්මකට ගනිමින් ඔබ සංකාරයවත් කසල ධනයට එකතු කර ගැනීම. ඔබට මේවා වැඩි වෙන තරමට බුදුමහත්සේ පිළිබඳ අදාළ දෙයක් තියෙනවා. යංකෝ විසාක සතං ප්‍රියානි සතං තේසං දුක්ඛානි. සකාවනි යම් කිසි පුද්ගලයෙකුට ප්‍රිය කරුණක් සීයක් තියෙනවා නම් එතන ප්‍රිය කියන්නේ හතක් කියන අර්ථෙ නෙමෙයි අල්ලා ගැනීම. ඔබට දුක් සීයකුත් තියෙනවා. මේක තමයි ඔබටත් කියලා දෙන්න තියෙන්නේ. ඔබ ළමා කාලයේ පසු කරද්දී අනිදුක්ඛානාත්ම දර්ශනය තේරුම් නොගෙන මේ නිත්‍යතාත්ම දර්ශනය යටතේදී අල්ලා ගැනීම 100ක් 1000ක් ලක්ෂයක් ජීවිතේ පුතග්ජන භාවිත අවස්ථාවට ලක්ෂ කෝටි ගණනක් අල්ලා ගැනීම තියෙනවා. ඒ අල්ලා ගැනීම එකක් එකක් තාසා ඔබට දුක් තියෙනවා ඒක බුදුහාමුදුරුවෝ නෙමෙයි ඔබට කළ දුන්නේ ඔබ අර කැලේ ඉන්න සර්පය ඇඟ ඇතුළට දාගස්සාමි චිත්ත සුතාත්මකට ගැනීම තුන. දැන් බුදුන් වහන්සේ හැවිලි කරලා දාරන ওই සර්පියත් නැත්නම් ওই කසල. ওই කසල අයින් කරන්න සංසිඳී ඉන්න තැනට. ඔබ උදෑසන නැගිටලා මිදුල පිළිසුල කරලා ගේ පිළිසුල කරලා අස්තන කරගන්න. කවුල බාන ඇඳුම් ඇඳලා ඔය සෑල් බාහිර වශයෙන් පිළිතුරු කරගන්නවා. අන්න ඒ වගේම මේ ධර්මයේ කියන තරමින් මේ සිත ඇතුළටත් පිළිතුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා කටලයින් කරන්න පුළුවන් වෙනවා. මේ ගමනට විශාල බාධාවක් තමයි සබ්බපාත. ඒ නිසා ඉස්සර වෙලා සබ්බපාත තේරුම් අරගෙන ඒවයි කරන්න නොය ආයතු යකරනම් කියන කේ තේරුම්. අර දසා කුසල් කියලා මොකක් කාරණා කරන්නට හිතේ දුනත් ඒවට නොය මත්තමට ඔබේ සුදුණු කරගත යුතුයි. ඔබ පාලනය කරගත යුතුයි. දෙවෙනි පදයට අපි දැන් යනවා. කුසලස්ස උපසම්පදා. දැන් අර අකුසලයෙන් වෙන්වීමයි කුසලයේ කියන අතන අපි කතා කළේ කිරීම. දසා කුසල් කිරීම. කරන්නේ කා කියන වචනේ එහෙම ගන්නවා දැන් එහෙනම් කොහොමද වෙන්නේ කුසලස්ස උපසම්පදා. වෙන්වීම සිදු වෙන්නේ කොහොමද? ඔබට මෙතන තේරුම් ගන්නට පුළුවනි නම් අපි අරමුණක් ගන්න මොහොතක රූප දනා සංඥා සංකාර කියලා පහකට එක දෙදෙනවා. ඒක අපි කැමති වුණත් නැත්ත් ඇති වෙනවා නැති වෙනවා. අල්ලාගත්තොත් නැති වෙන්නේ අපට දුක් දුන්නක් ඉතුරු කරලා. අල්ලාගත්තේ නැත්නම් නැති වෙන්නේ දුක් දුන්නක් ඉතුරු නැතිව. මේ අල්ලා ගැනීම කියන්නේ අතුන් අල්ලා ගැනීමක් නෙමෙයි. ලෝභ මෝහ වශයෙන් ගැනීම සහ ද්වේෂ මෝහ වශයෙන් ප්‍රතික්ෂේප කිරීම. එතකොට එහෙනම් ආරම්මණයක් ලෝභයේ ලෝභමෝහ ආදේශ මෝහ වශයෙන් පැහැර ගැනීම ආපතික්ෂේප කිරීමට අපි කියන්නේ අකුසල් මුලවට අහු වෙනවා කියලා. දැන් එතකොට එතන සිදු වෙන කාරණාව මොකක්ද? ඒ මම බවටපත් වෙනවා. ඒ මගේ වෙනවා නේ. මගේ ආත්මය වෙනවා. එතකොට මොකක්ද දැන් මගේ මගේ මම මගේ මගේ ආත්මය? ලෝභය නම් ලෝභය මම මගේ ආත්මය. ද්වේෂය නම් ද්වේෂය මම ඒ මම මගේ මගේ ආත්මය. අකුසලයක් නම් අකුසලයේ මම ඒ මගේ මගේ ආත්මය. පුණ්‍යක් ක්‍රියාවක් නම් අල්ලගත්තොත් ඒක මම ඒ මගේ මගේ ආත්මය. මම මගේ මගේ ආත්මය කොටගෙන කරන ක්‍රියාවලට ත්‍රිපිටකයේ තුල අකුසල් කියලා දේශනා කරලා තියෙනවා. ඒවට හම් වෙන්නේ දුක්ඛපාක් කියලා දේශනා කරලා තියෙනවා. මේකෙන් කිසි විදිහකට බැහැර කරන්නේ නැහැ යහපත් දේවල් කරන්න එපා කියන එක. ඒක පරත්තම් පරිපජ්ජතයට පෙගත්තාම Tamanta ලැබෙන දේවල් නෙමෙයි බලන්න ඕනේ. සුවදසකින් පින්සිතින් එක අපි කරනවා. ඒක සතුටුස වෙනවා. කර්ම නියම එක ගැඹුරු සාධාරණ විනිශ්චයක් තියෙනවා. අපි ඒකම ප්‍රයන්න යන්න එපා. මානසික රෝගීන් වෙනවා කියලා වුණාම තුලා ධාරණා වයින් යාම යන්න ගන්නවා. අකින් අකින් ධර්ම වශයෙන් පින්නක්. බුදුස් විසට පැසට පමණක් ගෝචර වෙන. ඒ නිසා අපි වර්තමාන මොහොතේක කරමු. ප්‍රයන්න ඕන දෙයක් නැත්නම් බොහොම සතුටුසයි. ඉන්නහට අපි එකට මේ සිත්තරට දිනුමක් ලැබෙනවා වගේ මට මේකට ලැබෙන්න ඕන කියන චේතනාව නම් අනේ සමාජයෙන් පිටින් අයින් කරගන්න පුරුදු වෙන්න වෙනවා. එතකොට ඔබ වර්තමානයේ නෙමෙයි ජීවත් වෙන්නේ අනාගතේ. ඔබට අනාගතයක් තියෙනවා එහෙනම්. නමුත් බුදුන් වහන්සේ වදාළ ධර්මයේ පංචස්කන්ධයේ ධර්මතාවය කියන්නේ අනාගතයට ජීවත් වීමක් නෙමෙයි පච්චුප්පන්නේන යාපෙන්ති. ඒක පිළිබඳ විදිහට ධර්ම දේශනා අපි දැන් පැහැදිලි කරනවා. ප්‍රත්‍යයෙන් උපන්දේින් නැතෙන්න ඕන වර්තමාන වර්තමානයේ ජීවත් වෙන අතිනික ගැඹුර එතන විතරයි කෙනෙකුට ජීවිතයේ තියෙන්නේ එතන තමයි වැරදි කරන්නේ එතන තමයි තේරුම් ගන්නෙ එතනින්ම තමයි මිදීම සිදු කරගන්න පුළුවන් තමයි එහෙමනම් මට මේකට උදාහරණයක් මතක් වෙනවා තමා කාලේ මම මේක අසා තිබෙන්නේ ප්‍රබන්ධයක් වුණාට මා හිතා මේක පිටකේ තියෙන උපමාවක් කියලා ගොඩුවකට ඇදහෙන සියලු ජලය සහ කැසි තැලි කසල ආතෝ සාගරයට යනවායි කියලා කියනවා. දැකපු කෙනෙක් නෑ සාගරයේ තියෙනවලු මකර කට කියලා. මකර කටට දීලා සියල්ල දැවි යනවලු ඉතුරු වෙන්නේ නැතුව. මොකක්වත් නැහැ හොඳ නැත්ත කියලා ભેදයක් නෑ සියල්ල දැවි යනවා. සියල්ල ඉතුරු වෙන්නේ නැතුව හමාර වෙනවා. එන්නේ සියල්ල ඉතුරු වෙන්නේ නැතුව හමාර වෙන මකර කට නැත්තම් මේ තැන කොතනද තියෙන්නේ කියලා අපි හොයාගන්න. හරි. යම් කෙනෙකුට වර්තමාන මොහොත ජීවත් වෙනකොට පස්තරින් පොසිකින් අරමුණක් වෙනවා. දැන් මේ අරමුණේදී බාහිර කාරණයක් මුල් කරගෙන ඔබේ සිතේ සංවාගෙන තිබුණා වූ සංඛාරය තමයි මෙතෙන් තියෙන්නේ. ඔබේ සිතේ සංවාගෙන තිබුණා වූ තණ්හා මූලය තණ්හා අනුසය තමයි මෙතෙන් තියෙන්නේ. එතකොට ඔබ බාහිර සම්මත රැගෙනා මගේ මතය සහ මේක අතර පරතරයක් තියෙනවා. මේක පරතරය. සිදුවීම නෙමෙයි ඔබ බාර ගන්න ඔබට ඕන විදිහට තියෙනවා. එතකොට එතන මම ඉන්නේ. දැන් ඔබට මෙතන අනිත්‍ය අවශ්‍යයි. මම නම් ඒක නිත්‍යයි නේ. නිත්‍ය නම් ඒක සුඛයි. කියන්නේ ඒක මගේ. එහෙනම් ඒක මගේ ආත්මය. එතකොට එදෙන සතිපට්ඨානයක් තියෙනවා කියලා හිතනවාද? සති කියන්නේ මෝහහිර තනස්සප්ප උද්දච්චේ තියෙන අකුසල චෛතසික 14 සමග තියෙන එකක් නෙවෙයි. ඒවට සති කියන එක ඇතුළත් කරලා නැහැ. ඒ චෛතසික ගත්තාම මෝහහිර කනස්සප්ප උද්දච්ච, ලෝභ දිච්ච මාන, දෝසයිස්සා, මච්චරේ කුක්කුච්ච තියෙන වෙද්දී කිච්චා. චෛතසික. මේ චෛතසික තියෙනවා නම් එතන තියෙන අකුසල. මෝහ කියන්නේ මම වෙන යන්නම ගන්න. නමුත් සද්දා සති හිරියොත් තත්ත අලෝභ දෝෂ පතර මැද පුතා කියලා කතා කරනවා කුසල චෛතසික කියලා 25. ඒක දෙවෙනි කොටසට සති කියලා කක් වෙනවානේ. සති කියන්නේ දවස් හත නෙමෙයි. සති කියන්නේ නිකම්ම සෙහිය කියලා වචනයක් නෙමෙයි. මේ සති චෛතසිකය. යමක් කරනකොට අන්නේ සති චෛතසිකය තමයි වැඩි දියුණු වෙන්න ඕන. සති පස්සානේ වඩනවා කියන්නේ මෙන්න මේ සති චෛතසිකය වැඩිවෙන්න වෙනවා. මම මගේ ආත්මකත බැලීමක නෙවෙයි. මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා බලන්නත්. ඒකට අපි කියන අනිත්‍ය දුක්ඛානාත්ම. මොනවද අනිත්‍ය දුක්ඛානාත්ම? අර සිතට එන රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ පංචකයේ සංකාර ස්කන්ධය තුළ තියෙන ලෝභ හෝ මෝහ, ලෝභ සහ මෝහ නැත්නම් ද්වේෂ සහ මෝහ. තේරුම් ගන්න. එතනයි සංස්කාර තියෙන්නේ. එතන තියෙන සංස්කාරවලට මම ඊට පෙර ධර්ම දේශනාවලදී වර්ග තුනක් පෙන්වලා තිබෙනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිත්‍යාභි සංඛාර. මේ සමාජයේ අනිත්‍යාභි සංඛාර තියෙන අපිට හමු වෙලා නැහැ. හමු වුණත් කතා කරමු ඒක. ඔබලම තියෙන මේ සංඛාර දෙක. මේ සංඛාර දෙකේදී අපුඤ්ඤාභි සංඛාරය නම් කළ යුතුමයි. පුඤ්ඤාභි සංඛාරයේදී එය මමකත මගේකට මගේ ආත්මයකට නොගත යුතුයි. එහෙම කරන්න පුළුවන් කොහොමද? මම දැන් මතක් කළා අත කුච්ච ගන්න එපා කියලා මම කියනවනම් මම ඔබට අඳුවත් දෙන්න වෙනවා. මේ වර්තමාන මොහොතේ ජීවත් වීමේදී අරමුණක් සමග කටයුතු කරනකොට යලි උපතක හේතු අවකාශ වෙන සංහා අනුසේ ඉතුරු වෙන ක්‍රියා මාර්ගය පුතක් දැන අවශ්‍යම කරන දෙයක්. සංහා අනුසේ ඉතුරු නොවි වර්තමානයේදී මේක නිරෝධ කරන්න පුළුවන් කොහොමද? අරමුණ ආවා, අරමුණ අල්ලගත්තා. එනං මේක අතීතයෙන් ආව වර්තමානයේ ඉඳ අනාගතයට හේතුත් කියලා නැති වෙනවා. බුදුමහත්තයෙක් ලවන වදාරන්නේ ස්කන්ධ පංචකිතුල මෙන්න මෙහෙම සිදු වෙනවායි කියලා. අතීත හේතව පංච. ඉදානි ඵල පංචක. ඉදානි හේතව පංච ආයතින් ඵල පංච. මේක ස්කන්ධ පංචකයක් තුළ විග්‍රහ කරන්න ඉගෙන ගන්න ඕන. එතකොට ස්කන්ධ පංචකිතුල ප්‍රතුප්ඥාණ යගේ තියෙන අවිද්‍යා සංඛාර සංහා උපාදාන කියන අවිද්‍යා හේතු පහ. විඥාන නාම රූප තලයට පස්සට වේදනා කියන වර්තමාන ඵලයේ තියෙනවා. මේ ඵලයේ වරදවා ගත්තොත් සංහා උපාදාන බවසයි අවිද්‍ය සංඛාරා කියනා වූ කාරණේ එතන සිදු වෙනවා. අන්න අනාගතයට තියන්නේ නිසා වර්තමාන හේතු තිබ්බත් ආයතින් ඵල පංචකම් අනාගතයට ආයත් තලහට ගන්නවා. වෙන මේ ප්‍රත්‍යඥා කරන පින්සා කව් දෙකේදීම මේ වර්තමානයේ විඳලා වර්තමානයේ තියෙන කාරණේ සිද්ධ කරනවා. එතකොට මකර සපේත නැහැ, ඉතුරු වෙනවා, දැවි යන්නේ නැහැ, හේතු ඉතුරු වෙනවා. දැන් බුදුන් වහන්සේ වදාරනවා. ඔබේ ආරම්මණය මමකට මගේකට බාර ගන්න නැත්නම්, අල්ල ගන්න නැත්නම්, ඒ අකුසලයේද, ඒ කුසලයේද, ඒ රූපී ඥානයේද, ඒ අරූපී ඥානයේද කතාවක් නැහැ. අපි අපිට අදාළ දේවල් ගැන කතා කරමු. අල්ල ගන්න නැත්නම් සිදුවෙන දෙයට තමයි කියන්නේ සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති කියලා. යම් විටක නොනින් දකිස්. නොනින් දැක්කොත් මොකද වෙන්නේ? නොනින් දකින්නවා කියන්නේ සති කියලා සයිස්කේ වර්ධනය වෙනවා. අපි දකින්නවා ඒක අල්ලගන්න නැතුවෙන් ඉන්නවා. අල්ලගන්න තියෙන වරද දකින්නවා. අල්ලගත්තොත් හේතු ඉතුරු වෙනවා. කර්ම රැස් වෙනවා. අල්ලගත්තොත් සංහාවන සිතුරු වෙනවා අලිත් ප්‍රකාරව. නමුත් වර්තමාන මොහොතේ යම එකපිටින්නේදී ඔබේ අනසය කියලා පැත්තක් නැහැ. සියල්ල වර්තමානයේ තියෙන මේ මොහොතක. වර්තමාන මොහොත නිරුද්ධ වුණොත් ඒවත් අනිත්‍ය වුණොත් අල්ලගත්තේ නැත්නම් ආය අනසයට යන්නේ කොහොමද? අන්න එහෙමනම් අකුසලය යනු ලෝභ මොහොතකට මූණාව මමකට ගැනීමයි, ද්වේෂ මොහොතකට මේ මමකට ගැනීමයි. මෙන්න මේ වර්තමාන මොහොතේදී එය නොකරන්න, අකරනම් අල්ලා නොගෙන ඉන්නට පුළුවන් නම් එතන ඇති වුණ දේ නැති වෙනවා. කයට වචනෙට දෙන්නේ නැතුව. කයට වචන දෙන්නේ නැතුව නැති වෙනවා. දැන් මේ සිත තුළ සිදුවෙන මේ අනිත්‍ය තුළ මොකද්ද සිදුවෙන්නේ? කුසලය. අකුසලයෙන් වෙන්වීම සිදුවෙනවා. අනිත්‍ය වුණා ලෝභයෙන් වෙන් වෙනවා. එහෙනම් ඇත්තට මමත් මමත් වෙනුත් වෙන් වෙනවා. අල්ලා ගන්න නැති එක දේශේ අල්ලා ගත්තේ නැත්නම් දේශේ නෙවෙයි ඒක දේශ උපාදානය නෙවෙයි. එතන මමත් වෙන්න තියෙනවා. දේශ මමත් නැති වෙනවා. එනිසා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තුළ වර්තමානයේ හට ගන්නා වූ ආරම්මණය අල්ලා නොගෙන නැති වෙන්නට අරින්න පුළුවන් නම් සියෙන් එතන තමයි මේ සංසාර ගමනේ ක්‍රස්තර ගත්තා වූ සියලු කුණු පුච්චා දමන මකර කට. ඔය සාගරේ පුතත් කියන්නේ මේකවක. මෙන්න මෙතන බුදුන් වහන්සේ ආගත්ත රහස. අපෝෂින් සසර ගමනේ මුලා වී කරගත්ත මුලාවන් සියල්ල වර්තමාන මොහොතේ සිහි නැමැති ආලෝකය හමු වෙදී දවාලන්නට පුළුවන්. අපේ ධර්මදේශනාවන් ශ්‍රවණය කළා නම් අපේ පින්නතුන් මෙන්න මේකයි පින්නතුනේ භාවනාව කියලා කියන්නේ. ධර්මදේශකින් වහන්සේ නමක් වශයෙන් මා මේ කියන්නේ මා කරන භාවනාව. ඔබට පාරේ යද්දි පොතන යාලු මොනගසෙත්ති මා භාවනා කරන බව නොපෙනෙන්නට පුළුවනි. මොකද පෙනෙන්න කරන්නේ. නමුත් කාටවත් පෙනෙන්න කරන වැඩක් නෙවෙයි මේක. යම් මොහතකද මා ලෝභයට සාමෝහයට අහු වෙන්නේ. යම් මොහතකද මා ද්වේෂයට සාමෝහයට අහු වෙන්නේ. ඒ මොහත මට හොරෙන් කරන්න බෑ. සතිය වැඩිනකොට. අනිත් කවුරුත් දන්නේ බාහිර සමාජයත් එක්ක කටයුතු කරද්දී තමයි දුටු බව. මෙන්න මේ භාවනාව නම් නිගන්ත වෙනයි, පැවිද්දන්ත වෙනයි, ස්ත්‍රීන්ත වෙනයි, පුරුෂයන්ත වෙනයි කියලා බෝධාවතනක් නම් නෑ. මාතික මාතාවේ කතාවේ අනුශාසනාවේ සඳහන් වෙන භික්ෂුන් වහන්සේලා 30 දෙනා වහන්සේම වනාන්තරයට ගිහිල්ලා කළේ මහානකම්. මොනවද මහානකම් කරනවා කියන්නේ කියලා තමයි සිලතුණු වඩනවායි කියලා කිව්වා. උන්වහන්සේලා එක එක්කෙනා එක එක කර්මස්ථාන වඩනවායි කියලා උත්තර දුන්නේ නැහැ. එක එක කර්මස්ථාන නුවණ වැඩින්න තුරු තේරුම් ගත්තේ නැති පුතග්ඥාන අයට දුන්න දේවල් බුදුරජාණන් වහන්සේ දෙන්නේ නැති. ධර්මයේ තේරුම් ගත්තාම උන්වහන්සේ වදාළන්නේ කොන්න මම ආදරණීය තෙක් දරුවන්ට බෙන්ර වුණා ආදරයක දුන්නා වගේ මම ඔබට දුන්නා. අන්න තනසුන් මන්න විවේක ස්ථාන තියෙනවා. ඒ තැන්වලට යන්න. ඒකෝ උපකට්ටෝ ආතාවි පහිතත්තෝ දසන වචන හතරක් තියෙනවා. තවදුරටත් පැහැදිලි කරන්න. මේ තේරුම් ගත්ත බුද්ධලයාට බුදුරජාණන් වහන්සේ වදාරනවා. සයන් ඒකෝ උපකට්ටෝ තමන් විසින් හුදකලාවෙන් වෙනවා. පිරිසෙන් වෙන්න වෙනවා. කෙලස්තාවන වීරෙන් යුක්ත වෙන්න වෙනවා. මම කියන මුලාව මුලාවෙන් දුර වෙන තැනට එන්න වෙනවා පහිතත්තු ආත්ම දෘෂ්ටි අතහරින කෙනෙක්. අන්න ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට තමයි මේ කාරණේ කරන්න පුළුවන්. බලන්න. ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. ඉපැදි කතාවක් නැහැ. මේ දේ තේරුම් ගන්න. සිල් සංස්කාරයන් අනිදුක්ඛානාත්ම වන්නේ කවිද්දන්ත බවක් නෙවෙයි. සිල් සංස්කාරයන් අනිදුක්ඛානාත්ම විසුන්නාන්තයකට බවක් නෙවෙයි. සිල් සංස්කාරයන් තේරුම් ගන්න පුළුවන් නම් ඕනෑම කෙනෙකුට අනිදුක්ඛානාත්මයි. දැන් එහෙනම් තේරුම් ගන්න ඕන කාරණා. මෙන්න අපසලයෙන් වෙන් විය හැකි ක්‍රමය. වර්තමාන මොහොතේ ආරම්මණය කායක වචනට නොදී අල්ලා නොගැනීම තුළින් ඔබට අනිත්‍ය කරන්න පුළුවන්. ඒ තමයි අපසලයෙන් වෙන් වෙන තැන. එතන ලෝභයෙන් අනිත්‍ය වෙනවා. එහෙනම් මමත් අනිත්‍ය වෙනවා. අපසලයෙන් වෙන් වෙනවා. මොහොතින් මොහත නැවත නැවත අර කුණු ගාක් රැස්තරගත්ත පුද්ගලයා නැවත නැවත පිට අරන් ගන්න ඕන වගේ නැවත නැවතත් මේ කාරණාව ඔබේ කුණු ඉවර වෙනතුරු ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය මේ සේරම මූලයන් ඡය වෙනතුරු ඔබට සතිපට්ඨානේ වඩන්න සිද්ධ වෙනවා නැත්නම් දර්ශනා වඩන්න සිද්ධ වෙනවා. මේ වැඩෙන තරමට තියෙන කාරණා අපි ගමනේ ගිහින් බලමු වෙන දවසකට පැහැදිලි කරමු. දැන් අපි කතා කරා එහෙනම් සබ්බ පාපස්සකරණම් වෙන්නේ කොහොමද? සියලු පව් නොකළ යුතුයි කියන තැනට එන්නේ කොහොමද? කුසලස්ස උපසම්පදා කුසලේකවත් අකුසලෙන් වෙන්නේ මේ ක්‍රියාව කරන්නේ කියලෝන් පෞසිත් පීවත් සිතුලියක් පෙන්වන්න කියලා වචනින් කියන්නේ සාහිම කිව්වට දෙන්නේ නැහැ. සිතේ මමකට මගේකට ගන්නකොට ඒක ලෝභ දේශමෝ. එහෙනම් ලෝභයෙන් ඉවත් වෙන්න ඕන. මෝහයෙන් ඉවත් වෙන්න ඕන. ද්වේෂයෙන් ඉවත් වෙන්න ඕන. මෝහයෙන් ඉවත් වෙන්න. ඒ තමයි පෞසිත් පීවිලිවත් කරන එකම ප්‍රමය. එහෙනම් වර්තමාන මොහොතේ ලෝභයයි මම කියන්නේ, ද්වේෂයයි මම කියන්නේ, මෝහයයි මම කියන්නේ. නැත්තම් ලෝභ ද්වේෂ ලෝභ මොහ දෙකයි මම කියන්නේ, ද්වේෂ මොහ දෙකයි මම කියන්නේ. මේක වටහා ගන්න පුළුවන්. ඇලීම සමුලාවේදී, ගැටීම සමුලාවේදී ඔබට පුළුවන් තරක් තිබෙනවා. සිතුවිලි අනිත්‍ය සරණින් ඉවත් කරගන්න. ඒකයි ධර්මයේ සරණක් වෙන්න ඕනේ කියලා කියන්නේ. මෙන්න මේ අල්ලා නොදැනීම තුළ සිදුවෙන අනිත්‍යතාවය සරණ තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙලි කරව දාල සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්මම මේ ධර්මයේ සරණ ඔබ මේ මොහොතේ කරගන්න ලබනවා කීකියා ඉන්නේ නැහැ කියලා වගේ. ඔබට ධර්මීය සරණින් නියත වශයෙන්ම ඔබේ සිතේ තියෙන අර තණ්හා මූලයේ නැත්නම් ලෝභ මොහ මූලයේ දේශකෝ මූල මොහ මූලයේ දැවි යනවා චිත්‍ර වෙන්නේ නැතිව. මෙන්න අපි අද දෙක කතාවක්. තුන්වෙනි කදේ කතා කරමු. සචිත් පරියෝදපනම්. කය නෙමෙයි මුල් වෙන්නේ හැම දෙයක්ම සිත. සිත කියන එක තමයි විඥාන කියන අතනින් කියන්නේ. ඒ විඤ්ඤාණය තුළ තියෙන දේවල් තමයි රූප වේදනා සංඥා සංකාර කියන උදාහරණ. නැත්නම් චිත්තජයසික කුසල කුසල කියලා කියන්නේ. එතකොට එහෙමනම් මේ සිත දමණය කරගත යුතුය. සිතට ලෝභ මෝහ ආත්ම දේශ මෝහ ආත්ම කිතන ප්‍රියාත්මකේ මම නම් මම හැම විටම ගහන්න බනින්න කපන්න කොටන්න පරාජය කරන්න විනාශ කරන්න යනවා. ඔන්න දමණය වූ නැති සිතේ තියාතලාවේ. සීමා අසීමාන්තික බලාපොරොත්තු යමක් ඇති කරගත්තොත් කියන්නේ ඒ ඇති කරගන්න බලාපොරොත්තු තුලින් සිදුවන කාරණයක් තමයි උපෙන්ස පහක් ලැබෙන එක. ඊට පස්සේ උට ඒ තමන්ට රිදෙන නිසා විරුද්ධවාදී ආතර් කරන්න බැරි දෙයක්. විරුද්ධවාදියා කියන්නේ කවුද කියලා කියන්නේ පුසන් කමක් නෑ. විශ්ව විභාගයේ පාස් වෙන්න බැරි වුණාම අතිශය විශාල බලාපොරොත්තුක් දරුවා කියලා කියන්නේ තමයි. එතන විරුද්ධවාදියා වෙන්නේ අම්මා තාත්තා වෙන්න තමන්ගේ පුතා. නැත්තම් දුව අන්න මිනිසා ත්‍රිසන් වේවිදෝ මොකක් නිසාද සචිත්ත පරියෝදපනක් නැති නිසා මිනිසා අපි මේ සමාජයේ සංවේදීව කටයුතු කරන්නේ අම්මා තාත්තා එක්ක ගුරුවරු එක්ක දූ දරුවන් එක්ක මොනවා හරි සමාජයක් එක්කලා ඔබ හිතනවාද ලෝභයෙන් සම්මුලාවෙන් ද්වේෂයෙන් සම්මුලාවෙන් නැත්නම් ඔබට මේ සමාජයට ආදරය කරන්න පුළුවන් කියලා ඒක විශ්වාසනයක් විතරයි මේ ලෝභ නැති ජයසිතේ මෝහ නැති ද්වේෂ නැති මෝහ නැති මෙන්න මේ චිත්තචෛසික තුළ තියෙන සංවේදී බවට ලෙන්ගතකමට තමයි නොයලන ස්වභාවයට තමයි බුදුරජාණන් වහන්සේ ආදරේ කියලා කියන්නේ. මුළු මහත් සමාජයට අපිට ආදරේ කරන්න සල්ලි දන් එන්නේ. හැබැයි අපේ මුලාසාගත ස්වභාවය අයින් කරගන්න වෙනවා. සචිත්ත පරියෝදපනං සිත දමණය වෙන්නේ කොහොමද? දමණය වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ සරණයෙන් නිත්‍යසුඛ ආත්මකට ගන්නා වූ කිසි ගැනීමක් ක්‍රියාවට නොදීම තුළින් එතක් කෙනෙකුට මම සිත දමණය කරගන්නවායි කියලා අද්දක තියාගෙන අද්දක එකතු කරගත්තට සිදුවන්නේ සිත තේරුම් ගන්න. සිත මේ මොහොතේ හට ගන්න දේ. ඒක තමයි ඉස්සරහට එන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. තවත් ඒකට ගන්නවා කුසල අකුසල කියලා දෙකක්. මේ විදිහට විවිධ වෙනස්කම් තියෙනවා. ඒ සිත ඔබ අල්ලගත්තොත් සිත මම බවට පත් වෙනවා. ඒක තියෙන කාරණා ටික මම බවට පත් වෙනවා. ඊට පස්සේ මමස්සේ ක්‍රියාව ආරම්භ වෙනවා. මේ ලෝකයේ මමස්සේ ක්‍රියාව තමයි සියලු විනාශයන් ඉදි කරලා දීලා තියෙන්නේ. ජාතියකට රටකට ගොඩනැගිලි වලට එහෙම නැත්නම් යුද්ධයක් මගින් තවත් රටකට ওই මමස්සේ ක්‍රියාව තමයි ද්වේෂය සහ මෝහයේ ක්‍රියාව තමයි මේ හානි සිදු කරන්නේ. එනිසා බුදුන් වහන්සේ අදාරනවා වැරදි පැත්තට යදු සිත හොරෙකුට කරනවට වඩා හානිය වෛරක්කාරී තමත් වෛරක්කාරීකට කරනවට වඩා හානිය සමන්ත කරනවා. එනිසා මේ ලෝකයේ වඩා සාමකාමී තනක් බවට පත් වෙන්නට නම් මිනිසුන්ගේ චිත්තසංතානයන් තුල තියෙන ලෝභය, මෝහය, සද්වේෂය, මෝහය උපුටා ගන්නට තමන්නට. ඒ උමතුයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව මරා දමන්නට තමන්ට පෞද්ගලික හැකිය යුතුය. එනිසා සිත නිකන් දමන්නේ නැහැ. අනිත් දුක්ඛනාත්ම නම් වූ ධර්මයේ සරණින් තමයි සිත දමන්නේ. සචිත්ත පරියෝ දතනම් අපි ඉතුරු ප්‍රශ්නයක් කතා කරමු. ඒකෙන් මෙහා තමයි බුද්ධානං සාසනං. එතනම මේක බුද්ධාන සාසනං කියලා තනි වචනයකට හදා ගන්නවා සිංහලින් පොඩි කාර්යද නැහැ කමකට. නෑ. බුද්ධාන සාසනං කියන්නේ හේත. බුද්ධාය බුද්දස්ස බුද්ධානං. බුද්ධානං පාලි වර්ණගෙමේදී බුදුවරුන්ගේ බුද්ධානං සාසනං සම්දි වෙනකොට තමයි බුද්ධාන සාසනං වෙන්නේ. බුදුවරුන්ගේ අනුශාසනයේ ඉවත් එකට තව වචනයක් ගන්න පුළුවන් ඉගෙනීම. ඒ වගේම ඒක අපිට කියන්න පුළුවන් යුතුය කියලා තියෙන නිසා නිර්දේශය කියලා. බුදුන් වහන්සේලා නිර්දේශ කරනවා. දැන් ඉතින් අපි වචනේ තව ටිකක් කතා කරමු. බුද්ධ ශාසනය. කියලා ඔබට මතක් වෙන්නේ මොකද්ද සාමාන්‍ය කෙනෙකුට මතක් වෙන්නේ විහාරස්ථානයේ තියෙන බෝධිය චෛත්‍ය විහාරස්ථානයේ ආවාසික ධර්මශාලාව. මේවා ඉක්මහල් දෙමහල් කරලා දෙමහල් තුන් මහන් කරලා වටේට තව තාප්පක ආකාරයෙන් මඟ කරලා අවුරුදු දෙක තුනක් ඇතුළත ඉතා විශාල වශයෙන් ගොඩනැගිලා මෙන්න නම් දැන් දුවේ සාසනය කියලා කියන අය ඉන්නවා. ඔකින් ගොඩනැගිලි ආරක්ෂා කරගන්නත් ඕන, එකගන්නත් ඕන, දිනු කරගන්නත් ඕන. ඒක අපේ પરම්පරාවේ සිදුවන දෙයක්. ගමක් ගමක් තාසා දුක්ඛිත චෛත්‍ය අපලක් ස්ථාන රැක්ෂණාවේ පූජනීය මහ සංඝරත්නය බොහොම දුක්ඛිතලා ඇතැම් විට ධර්මයේ නැතුව ඔය අටවදහමේ සම්පාවෙන්නේ කරගෙන ආපු මහා කර්තව්‍යයක් තිබෙනවා. ඒවා රැක ගන්නට වෙනවා, දිනු කර ගන්නට වෙනවා. නමුත් සුසජන භාවයේ ඉඳගෙන මේ ගොඩනැගිලි සදා වැඩි දියුණු කිරීමට නොයේ බුද්ධ ශාසනය දියුණු කරනවායි කියලා කියන්නේ නම් එහෙම දියුණු වෙනාට අර දෙලිකපණයට දරුවා ගෙදරින් තන්නන එක බිරිඳ සිටියේ සාධිරණක් යාළු කරගන්න බිරිඳක් කරගන්න බිරිඳ මරා දමන එක ආදී මේ අපරාධ අඩුවෙන්නේ නැහැ. අර තියාගන්න මේ කාරණාව. අර මුදල් හදල් දීලාන් කළා අර මොන දේකලත් මේ අපරාධ අඩුවෙන්නේ නැහැ. ඒකේ තියෙනවා යම් කිසි දෙයක්. අපිට අතීතයේ රජවරු මේට අවශ්‍ය පූජනීය ස්ථාන ආන්ත ආදා දීලා තියෙනවා. තවත් සමහර ඒවාට අනුරූප හදන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒවත් දැකීම තුළින් යම් ප්‍රසාදයක් පොදවාගත හැකි නම් ඊට අදාළ ප්‍රමාණයක් අපේ රටේ තිබෙනවා. මේ ධර්මයේ තියෙන භාෂාවේ භාවිතාව බිඳුවට තමයි අපි සියලු දෙනා 100%ක්ම කාහේ වඩාත්ම කුස වඩාත්ම පළල වඩාත්ම මිති වඩාත්ම ලොකු ආදී වශයෙන් ලොකු දේවල් නම් ගොඩනගන්න යන්නේ මේ සමාජය තුළ. කවුනවන නිසා වැරදි කියන්න බැහැ. නමුත් අදාළ කාරණෙන් පිටතනලයි අපි යන්නේ. කොච්චර ලොකු වුණත් සචිත්ත පරියෝධකණම් ගන්න නැත්නම් ඒ විතරපු දේවල් ඔබ දිහා බලන්නේ ඔබ කෞකාරයක් වශයෙන් තාපකාරී ජීවිතනා කරලා තවදුරට අපුවල් රැස් කර ගන්නවි. ඔබ බුදුන් වහන්සේගේ නිර්දේශින් පිටපයින් කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් අපිට මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය සියලු කවුල් නැසල යුතුය. ඒ සඳහා ඒ නොකල විදිහ තමයි කුසල් කියන වචනයෙන් පෙන්වන්නේ කුසලතා. කුසල් කියන එකේ තේරුම කුසලයෙන් එන්නේ. ඒ සඳහා ඔබේ සිත දමනීය වෙන්නට වෙනවා. දමනීය වෙන තුලින් මේක සිදු වෙන්නේ. මේ බුද්ධ අපි කියමුකෝ මේකට බුද්ධ ශාසනය කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය කොහෙද හටගන්නේ, කොහෙද පරණගා පළදරන්නේ, කොහෙද ඒක දියුණු වෙන්නේ ඕන. බුදු ධම්ම සංඝ කියන ආ වූ රත්නත්‍රය හැර වෙන තරණක් නැත කියලා තේරුම් ගත්ත සදහවත් බෞද්ධයාගේ ස්ත්‍රී හෝ පුරුෂ නිහි හෝ පැවිදි සිත තුළ මෙන්න මේ බුද්ධ ශාසනයේ සිත තුළ ධර්මයේ සරණින් බබලනකොට ඔබේ සිතේ ලෝභය, ද්වේෂය, මෝහය සේවෙනකොට ඒ ඔබ මේ සමාජයේද ලෝභය, ද්වේෂය, මෝහය මුදාහරින් නැති කෙනෙක් වෙනවා. ලෝභයේ සාමුලාව සහ ද්වේෂයේ සාමුලාව මුදාහරින් නැති කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔබ ලෝකයට දුක් පමුණවන්න නැති කෙනෙක්. අන්න එහෙමයි ලෝකයට දුක් පමුණවන අයගේ ස්වභාවය අඩු කරන්න පුළුවන් කමක් තිබෙන්නේ. තමා පෞද්ගලිකව මේ தත්ත්වයේ තේරුම් අරගෙන මේ தත්ත්වයට අවතීර්ණ වෙන්නේදී ඔබ තමනක් නෙවෙයි ඊට පස්සේ. ඔබ නිසා ලෝකයක් පැනපෙන අය බවට පත් වෙනවා. ඔබ ලෝභයෙන් කටයුතු කරන්නේ, මෝහයෙන් කටයුතු කරන්නේ. ඔබ ද්වේෂයෙන් කටයුතු කරන්නේ, මෝහයෙන් කටයුතු කරන්නේ. ඔබ ලෝකයේ තේ හැම මොහොතක් පාසාම ගිනි දෙනවා. ලෝකයේ ගිනි සබන්නේ බවට පත් වෙනවා. මේ ගින්නෙන් මේ සමාජය දැවෙන තෝපිනවා. ලෝභ ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න වශයෙන් තව ගිනි 11ක් බුදුන් වහන්සේ වදාරනවා. එක්තරා ආකාරයක ලෝභ දෝෂෝ මෝහය ආදී කියන. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගින්න ඇවිලෙන්නේ ලෝභ මෝහ ද්වේෂ මෝහ නැති හදවත් තුළ. අපි එදෙස මොහොතක්වත් යොමු නොකර අපි මුදල් හදල් වියදම් කරලා අපි බාහිර වශයෙන් මේ ගොඩනැගිලි පමණක් වැඩි දියුණු කර පමණින් මේ ගිනි නිවේවිද ඔබේ මුලාව දුරු වේවි. කිසිවිටක් අපි ඒවා එපා කියන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. රැක ගැනීම, ආරක්ෂා කර ගැනීම, දියුණු කර ගැනීම, නඩත්තු කිරීම සියල්ල කරන්න ඕනේ. නමුත් දරන්න බැරි දේවල් ගොඩනගා ගත්තොත් නඩත්තුව බරක් වෙනවා ඔබට කවුනක් නෙවෙයි ඉදිරි පරම්පරාවලට. එයින් කෙරෙන කාරණේ කුංශ දෙයක් නේ. එයින් කරන කාරණේ තමයි අපි ශ්‍රද්ධාව ජනිත කරන එක නැත්නම් කිං කැමති යට පින් සිදු වෙන එක. ඒ එක බෝධියකට හෝ එක චෛත්‍යයකට හෝ එක ප්‍රතිමාවකට හෝ ඔබට කටවල් සත්‍ය අවබෝධ කරවන්නට බෑ. ඔබට ධර්මය දෙන්නට බෑ. ඔබ දෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කරන ශ්‍රද්ධාව නැත්නම් වීරිය ඇති කරන් වාක්‍ය ආරම්භක පියවරක් ලබා දෙන්නට පුළුවන්. නැත්නම් ඔබ කැලේ ඉඳලා අර මම ඉගෙන සම්හන් කර වැලි මළුවට ගේන්න පුළුවන්. ඔබ වැලි මළුවේ සිට සලකතල මළුවට ගෙන යන්නට බෑ. ඒ සඳහා උන්වහන්සේ දේශනා කළ ධර්මීයම තේරුම් අරගෙන ධර්මයේ සරණමයි කරගන්නේ. එහෙමනම් අර මහාචාර්ය පරණිතාන සූරීන්ගේ සඳකඩ පහණේ විග්‍රහය වගේ මහාචාර්ය පරණිතාන සූරීන්ගේ චෛත්‍ය විග්‍රහය වගේ මේක අරගන්න පාඩම් කරගෙන කීකියා ඉන්න එපා. පව් කරන මනුස්සයා කැලේ ඉන්න කෙනෙක්. ඒ පව්වලින් විරතිය දෙන්නේ මේ ශික්ෂාපල සමාදානය තුළින් ඔබ එනවා නම් යහපත් යාකල උත්සජන යහපත් කෙනෙක් ඔබ ඉන්නේ වැලි මළුවේ. තව ඔබ ඈතයි චෛත්‍යෙට. දැන් ආර්ය සම්මාදිට්ඨියවත් ස්කන්ධ පංචකයේ පිටින් මැරීම තුළ ලබන සංවරය තියෙනවා. ඒ සංවරය තුළ තමයි අකුසලයෙන් වෙන්වීම කරන්න පුළුවන්කමක් තියෙන උත්තර ජන කිසියෙකුටත් අකුසලයෙන් වෙන්න පුළුවන්කමක්. අනේ එතකොට ලෝභ මෝහ ද්වේෂ මෝහ සේ වෙනකොට එතන තියෙන ආර තියෙන චෛත්‍යය. නැත්තම් අපට ස්පර්ශ කරන්න පුළුවන් වෙනවා බුදුන් වහන්සේ අදාළ තණ්හක්කේ සුඛේ. අන්නේ තණ්හක්කේ සුඛේ තියෙන්නේ මේ ආරි සම්මාදිට්ඨිය නැමැති උඩමළුවේ බව තේරුම්ගන්න. එනිසා ඔබ දැනට සිටින්නේ පහතමළුවේ නම් උඩමළුවට එන්න අවශ්‍ය අවබෝධය ලබා ගන්න. ඔබ හෝ ඔබේ හිතතුන් ඉන්නේ කැලේ නම් වනාන්තරේ නම් තාමත් උන්ගේ කකුල් වල රේන්ජ් පෑගෙනවා පැටලෙනවා නැත්තම් උන් දිහාට කැත්තෙම නැහැ. ඌ අපාගත වෙන්න පිනිර කඩ මෙලොවටෙන් අන්ත දුක්ඛයට පත් වෙන්න පිනිර කඩ අතිශයින් වැඩි. එනිසා වුන් තින් මුදලා ගැනීම සඳහා අවශ්‍ය කල්යාණ මිත්‍ර සේනාව ලබා දෙන්න. උඩ දොස්පස් කියන්නේ අන්නේපා. උඩ ප්‍රතික්ෂේප කරන්නේපා. උන් වැඩි කරුවන් නැසෙන් සම්බන්ධ ගන්න යන්නේපා. අපි උන් ගන්න ඕනේ. අනුකම්පා කරලා. මේ සද්ධර්මය අහන්න හම්ම වුණාම වරු 500කට තරහත් වෙන්න හම්ම වුණා. වරතොන් පැත්තකින් කියලා. කසලසෝද කියන්ට බාහිර කසලවල විචාතුලින් කසලයන් කරන මාර්ගය හම්බ වුණා. ඒකේ උන් වැරදි නග ගියායේ අඟුලිමාල ගනි මිනිහරුවේ ඇත්තනම් කතාව. කොහොමද වෙනස් වෙන්න පුළුවන්? පුද්ගලයා විනාශ කරන ලබන්නේ අනිදුක්ඛාත්මනං වූ ධර්මයේ සරණ බව තේරුම් ගන්න. ඒ නිසා ඔබ මේ ධර්මතාවයේ තේරුම් අරගෙන ඒ සනසීමේ මගේ යන කෙනෙක් බවට පත් වී ඒ තුළින් ඒක තේරුම් ගන්න පුළුවන් අය සඳහා මඟ පෙන්වීමට කටයුතු කරන්න කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව. අපි ලෝක හදන්නේ යන ලෝකයේ මෙන්න මේ විදිහට ධර්මයේ තේරුම් ගන්න ධර්මයේ සරණින් කික්මන කියලා ඇති කරන ලෝකයක්. මේ තියෙන ලෝකේ හදාවේ ඒගොල්ලෝ ඒක කරත්වා. ඒ වගේම පෞකිනේ පාත මගින් දඩුවම් මේ පාලනයේ ඒකත් වෙන සිදුනවා. එහෙනම් මේ ලෝකේ පාලනය කරන ක්‍රමෝපායන් කීයක් තියෙනවා? රජයේ සාමීතිය මගින්, දඩුවම් මගින්, ඒ වගේම පෞකිනේ විශ්වාසය මගින්. ඉතත්තර එහාට ප්‍රඥාන්ත ඇතුණම ඕන් කික් මෙන්න නීතියට බය හෝ පෞකින් වලට බය නොවේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මයේ සරණින් ඕන් තමන් විසිතේ පවතිනා වූ මුලාව දුරු කරන ලබන ලබනවා භාවනාවේ පිහිටෙන්. ඔහු ධර්මයේ සරණ කරගන්න ලබනවා. ඒ විතර උන්ට කියන ගාථාව සබ්බපාපස්සකරණං කියන කාරණයට උන්ට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙන්නේ කොසලස්ස උපසම්පදානම් වූ ක්‍රියාවලෝගී සිදු වේවි සතිස්ස පරියෝදපනං වක්සිත අපූර්වට දමණී වේවි ඕන්නර සියලු බුදුරන්ගේ අනුශාසනාව පිළිගන්න ඉදිරිදේශය අනුගමනය කරන අය බවට පත් වේවි. මේ ශ්‍රී ලංකාවට බුදුන්ගේ දේශය කියලා කියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ දහම තේරුම් අරගෙන ද්‍යාග්යක් පාසා මේ දහම සරණ කරගන්නා වූ සැදෙන සංවර වෙන නෞපියන් පිරිසක් දරු පිරිසක් පිළිගෙන අනන්තමයි. එසේ වීමට මේ ධර්මානුශාසනාවත් උදව් උපකාර වේවා උපනිශ්‍රේ වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනේ කරමින් අදත් මේ ධර්මානුශාසනාව අවසන් කරන ලබනවා සෑම දිනාටම පෙරවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝධාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.